හැම දිනටම තෙරුවන් සරණයි. අද සුපුරුදු පරිදි 2017 පෙබරවාරි මාසයේ 26 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5 මාරක ආරම්භ වන ධර්ම කතාවටයි අපි සම්බන්ධ වෙන්නේ. අදත් අපිට ධර්මය මත කර දීම සඳහා සම්බන්ධ වෙනවා සත්‍යයතුමා. සත්‍යයතුමනි, ඔබ තුමාව තවනට සිසිලසනෙන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අපි පසුගිය සති කීපය තුළම කුද්දක නිකායේ සුත්තනිපාතේ මහවග්ගේ අපි සබිය සූත්‍රය සාකච්ඡා කරේ. මම හිතන්නේ ඉතුරු තව කොටස් කීපයක් ඉතුරු වෙලා තියෙනවා. මම හිතනවා අද අපි ඒට යමු වෙයි කියලා. සත්‍යයතුමනි, මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සාකච්ඡාව ආරම්භ කරන්න. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. බොහොම පිං බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේ ගැන සිහිපත් කරලා ඉතාම ගෞරවයෙන් කෘතඥතා පූර්වක උන්වහන්සේගේ සිරිපා නමස්කාර කරලා වන්දනාව ප්‍රණිපාතේ පූජා කරමු. අද අපිට අපි ඒ සබ්බිය සූත්‍රයේ අවසාන කොටස ඉවර කරන්න තියෙන්නේ. ඒකට කලින් කල්යාණ මිත්‍රයෙක්ගෙන් ලැබිච්ච ප්‍රශ්නයක් ගැන කතා කරොත් හොඳයි කියලා හිතුණා. මේ නිතර බණ දහම් ඇහෙනකොට කතා කරනකොට ශ්‍රී ලංකාවේ අපි නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ, සත්වෙක් නැහැ, ජීවියෙක් නැහැ, ශුන්‍යයි කියලා කියනවා. ඒ නිස්සත්ත කියන වචනේ දැනට ලැබෙන්නේ ඒක දෘෂ්ටියක් හැටියට යන්නේ ඉඳ තියෙන මිච්ඡා දෘෂ්ටියක් හැටියට. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන නිස්සත්ත කියන එකත්. සත්‍යෙක් පුජ්‍යලෙක් නැහැ කියලා කියනකොට ඒක මොකද්ද, මුලාවකුත් තියෙනවා. සත්ත්ව භාවයක් පවතිනවා පේන්ට විතරක්. එක දැනෙන්න ඕන. එතකොට ධම්ම සංගිනී අත්ත කතාවේ පමණක් ඒ නිස්සත්ත වචනේ තියෙනවා. ඔක ලංකාවට හුරුල තියෙන මෙහෙමයි. මේක මේ කරුණ කියා දෙන්නවා මිස වේද වැරදිද කියන එක නෙවෙයි මා කියන්නේ. ආව නිසා ඉතිහාසගත පාඩමක් විතරයි. හොඳද ඉස්සෙල්ලා ඒගෙන හිතන්නේ හිතන එක ඊට වඩා හොඳයි. එකක් දන්නවනේ ශාසනීය පරිහානියට ගිහිල්ලා අර සංගරාජ හාමුදුරුවා එතකොට එතකන් තිබුණේ නැහැ තත්වයක්. ඒක ඒ කාලේ එක එක පොතපත ලියුණා. තුරු සාමනීර බන්ධ ප්‍රතිවේක්ෂා කියලා තේ සාමනීර වරුන් වෙන්න ඉන්න අයට ඒක උගන්වනවා. එතකොට අර ආහාරය ගැන බුදුහාමුදුරු දේශනා කරන ආහාරය ප්‍රමාණය දැනගෙන ගන්නට කියන එක කියන එකේ භෝජනේ මත්තඤ්ඤතාව කියනකොට බුදුහාමුදුරු කියන්නේ දැන් පින්දපාත් චීවර කියනවා නම් පටිසංඛා යෝනිසෝ කල්පනාවෙන් බොහොම යෝනිසෝව කල්පනා කරලා චීවරම් පටිසේවාමි මේ අඳුන් පළඳු භාවිතා කරනවා. යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය සීතල නැති කරගන්න උෂ්ණ නැති කරගන්න. ඊට පස්සේ දංශමක ස්වාතාත්ප සිරින් සප් සම්පසානම් පටිඝාතාය මේ මැස්සු මඳුරුව දනඹු කට්ටි මේ කට්ටි ගෑවෙන්නත පරිස්සම් වෙන්න. යාව දේව හිරිකෝපේන පටිච්ඡාදනත්තම් මේ ලැජ්ජා බය කියන ඒ කියන්නේ සික්ෂ සිස්ස සම්මත ලෝකයක හැටියට ඉන්න මේ විලිවසා ගන්නට පාවිච්චි කරනවා. ඕක තමයි ප්‍රතිවේක්ෂාව කියලා කියන්නේ. ඒ කියන්නේ චීවර ප්‍රතිවේක්ෂාව නේ. එතකොට අර පිණ්ඩපාතේ නම් භෝජන මාත්‍රඤ්‍යතාව තියෙන අපි එක නිතර කියනවා. ඒ ඔය හතරටම චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පත්‍ය කියන සිව්පසේ කියලා අපි කියන්නේ. ඔය හතර අපිට එකතු කරලා තියෙන අතීත ප්‍රතිවේක්ෂාව කියලා. ඒ කියන්නේ දැන් අර ප්‍රතිවේක්ෂා කරන්න බැරි වුණොත් ඊළඟ දවසේ අරුණ නැගෙන්න කලින් ඕක කියන්න ඕන, නැත්තම් මීහරකෙක් වෙලෙ පෙදෙනවා කියලා. ඒ කියන්නේ මිනිස්සු දෙනේවා ඒතකොට අර දැන් සීලවන්ත භාවයකුත් නැහැනේ, දායජ්‍ය පරිභෝගයකුත් නෙවෙයිනේ හම් වෙන්නේ, ඉන පරිභෝගයක්. ඒ කියන්නේ ණයට කෑමක් වගේ වෙනවා, අර පින්වත් ශ්‍රද්ධාවෙන් දෙන දයක්. ඒ විදිහට පාවිච්චි කරාම තමන්ගේ ළඟ තමන් නොසුදුස්සෙක්. ඒ නිසා ඔක අතීත ප්‍රතිවේක්ෂාවත් කියන්නේ කියලා කියන අරුණට කලින් ඒකෙන් නිදහස් වෙන්න නම් ඒ විදිහට හදලා. ඒක වෙනවා අතීත ප්‍රත්‍යක්ෂාව දැන් මේකේ මේ ටික බුද්ධ වචනේ නෙවෙයි. ඒ හදපු එකක් ඒ කාලේ. කවුරු හැදුවත් දන්නේ යථාපච්චයන් පවත්තමානං ධාතුමත්ත මේ වේතං ජයද්දන් චීවරං. මේ චීවර කියන එක ධාතු මාත්‍රයක්. ඒක නම් හැමතිස්සෙම කියන්නේ පින්දපාත ගැනම හැමතිස්සෙම කියන්නේ. මොකද ඒක කියන තම ගිල්ටි ෆීලිං එන්නේ හැමදාම මිනිස්සු එක දෙන හින්දා, ඉතාලම දුප්පත් අය දෙන නිසා. එතකොට යථාපච්චම් පවත්තමානං ධාතුමත්ත මේ වේතං යයිදං චීවරම්. මේ චීවර කියලා මොනවා හරි තියෙනවනේ, ඒක ධාතු මාත්‍රක් විතරයි. ධාතුමත්ත මේ වේතං තදුප බුඤ්ජකෝච පුද්ගලෝ. ඒක පාවිච්චි කරන පුද්ගලයා නිස්සත්තෝ නිජීවෝ සුඤ්ඤෝ. නිස්සත්තයි සත්වයක් නෙවෙයි, සත්වයක් නෙවෙයි, නිජීවෝ ජීවයක් නෙවෙයි, නිසුඤ්ඤෝ සුඤ්ඤයි. ඊට පස්සේ සබ්බානි පනිමාන් චීවරානි. මේ හැම චීවරක්ම ඉමම් පූතිකායම් පත්තා. මේ නරක් වෙන ශරීරයටලා අතිවිය දිගුච්චනියානි ජාය ජායන්ති. මේක බොහොම පිළිකුල් තත්ත්වයට පත් වෙනවා. පිණ්ඩපාතය ගැන, සේනාසන ගැන, ගිලම්පස ගැන, ඒක ඔය අතීත ප්‍රත්‍යක්ෂාවක් තියෙනවා. ඒක ඒ කරුණ සඳහා ඒ මාතෘකාවට හොඳයි. හැබැයි සත්‍යාබෝධයට යනකොට, හැබැයි ධම්මට යනකොට ඒක ගාව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක උතුම් ලෙස ගාව ගන්න පුළුවන්. මොකද බුදුහාමර කියන්නේ හැමතිස්සෙම යන්න එපා දෙපැත්තට. හැමතිස්සෙම සමුදය සහ නිරෝධය දකිමින් යන්නට. ඒක වැදගත් වෙනවා. අරක වෙන බුදුහාමර වචනයක් නෙමෙයි. ඒ නිස්සත්තෝ නිජීවෝ සුඤ්ඤෝ කියන එක ලංකාවේ පාවිච්චි කරන දෙයක්. මම කද මේක ඒක කාට හරි දොස් කියන්න කියන නෙවෙයි. ඒ සමහරවල් තියෙනවා පුරාණ මිත්‍යේ වෙන සාදු සාරුවන් කාලිදාස කිව පරණයි කියලා හැම දෙයක්ම අගේ කරන්න එපා කියලා. එහෙනම් චාපිකාවන් නව මිත්‍යව දලුත් කියලා ඒක වැරදි නැත්තේත් නෑ. එන්නේ ඒකින්ද ඒවට ඒවා ගැන පරිස්සම් වෙන්න උන් විශේෂයෙන් සත්‍යාබෝධයට යන ඇත්තෝ. මේ ගැන හොඳ තැනක් තමයි වජිරා භික්ඛුණිය මේ කප් කියනවා. මාර්යාට මාර සංයුත්තේ තියෙනවා මේ එයා මාර්යාවිල ඒ වජිරා භික්ෂුන්ට කියන කේනායම් පකතු සත්තු. කවුද මේ සත්වයා නිර්මාණය කිරි? කොන් සත්තස්සකාරක කොහිදද සත්වයාගේ පටන් ගන්නවා? කුවන් සත්වෝ සමිප්පන්නෝ, කොහිද මේ සත්වයා පටන් හටගත්තේ? කුවන් සත්වෝ නිරුද්ධති, කොතනද සත්වයා නිරුද්ධ වෙන්නේ කියලා. එතකොට ඒ වජිරා භික්ෂුණිය දැනගත්තා මේ ඒ මාර්යාත් කියලා. අරගෙන එතුමිය ඒ වන්දනීය පූජනීය භික්ෂුණිය ඒ ඇත්තට කියනවා කින්නු සත්වෝ සිපත් චේසි. මොකද සත්‍යය කියලා හිතාගත්තද? මාර්දිත්‍තිගතන්නේ. එහෙම හිතුවොත් ඒක දිට්ටිගතයක් කියලා. සුද්ධ සංඝාර සංඛාර පුඤ්ජෝයන් අපි ඉගෙනගෙන තියෙනවා නමුත් දකින්න වෙනවන්දට මේක හුදු එලමන්ට්ස් පොදියක් විතරයි. එකතු වෙච්ච දෙයක් විතරයි. එක් වෙච්ච දෙයක් විතරයි. නේද සත්තුූප ලබ්බති. සත්තු කියලා දෙයක් මෙතෙන්ට පෙනෙන්නේ නැහැ. ඊට පස්සේ කිවි අර හරියට නොයෙක් රෝද වියගහ ඒ ලෑලි ටික අස්වයොක් එකතුනහම ඒකට රථය කියලා කියනවා. ඒ වගේම ස්කන්ධ පහ එකතුන තැනත් සත්තු කියලා කියනවා. සත්තු හොති සත්තෝති සම්මුති. ඊට පස්සේ එතුමි කියන වැදගත් දේ අපි තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරු කියු දෙයමයි දුක්ඛමේ වේහි සම්භෝති. පතන් ගැන්මක් හම්බ වෙනවනම් අපිට හම්බෙන්නේ දුක්ඛේම තමයි. දුක්ඛං තිට්ඨති වේතිච. ඇති තියෙන දුක නැති වෙන්නේ දුකයි. නාත්‍රාච්ච දුක් නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති ඥානාඤ්ඤං දුක්ඛා නිරුද්ධති. දුකෙන්තර වෙන දෙයක් පටන් ගන්නෙ නැහැ. දුකෙන්තර කිසිදයක් නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ දුකමයි ඉතරයි කියලා. මේ මායාව තේරුම මායාවක්. ඒකයි තේරුම් ගන්න ඕනේ කියලා කියන්නේ. ඒ ටිකේ දැන්ට ඇති ඒ ටිකට මේ අපි සබ්බී සූත්‍රයට යමු. අපි 얘ගෙන සාකච්ඡා කරමු. හොඳද? මගේ කතාව ප්‍රලාපය පමණයි මම අතර කරන්නේ ගැන. අන්තිම ටිකේ තියෙන සබ්බී සූත්‍රයේ අතකෝ සබ්බියෝ පරිබ්‍රාජකෝ මේ සබ්බිය සත්‍ය ගවේෂකයා යා උනන්දුවත් උනන්දු සත්‍ය ගවේෂකේ සබ්බිය භගවතෝ භාෂිතං අභිනන්දිත්වා භාග්‍යතුන් වහන්සේ කියපු දේට සතුටු වෙලා අනු ඉගෙන ගෝ ප්‍රමෝදයට පත් වෙලා අත්තමනෝ පමුදිතෝ උදග්ගෝ පීතිසෝමන සජාතු. එයා හොඳටම සතුටු ඉහෙලින්ම සතුටුනා. මේ එහෙම කළ උත්තායාසන ඒ ආසනෙන් නැගිටලා වාදීක්තෙන් නැගිටලා ඒකන් සං උත්තරා සංකරිත දෙවුරුම් වහලා තිබිච්ච උතුරු සළු එක පැත්තකට දාගෙන භාග්‍යතුන් වහන්සේට ඇඳිලි බැඳගෙන වැඳලා මේ උන්වහන්සේට මෙහෙම ස්තුති කළා. යානිච්ච තේනි යානිච්ච සත්ති 63ක් වූ සමන පවාද සිතානි බුහුරි පඤ්ඤ භාග්‍යතුන් වහන්සේ 63ක් අදහස් උදහස් මතිමතාන්තර දෘෂ්ටීන් ඔබ වහන්සේ විශාල ප්‍රඥාවකින් මට කියලා දුන්නා. එක එක ශ්‍රමණයන් විසින් කියලා දුන්නද සංඥකර සංඥ නිසිතානි. එක හොඳ වචනය. සංඥාවල් අකුරුත් එක්ක ගොඩගහලා මතිමතාන්තර හැටියට අදහස් උදහස් හැටියට ගොඩගහලා ඒ සංඥාවල් එක්කම මිශ්‍ර වෙච්ච දැන් මතක් වෙන්න ඕන අර බ්‍රහ්මජාලය අදහස් කොහොමද එන්නේ කියන එක අදහස් කොහෙන්ද එන්නේ කියන එක ඒක ඇවිල්ලා පැලපදියම් වෙන්නේම සංඥාවක් එක්ක මෙහි අවල් දෙයක් කියලා සංඥාවක් තියෙනවා. එතකොට ඒ සංඥාව මම ඒක සිතිවිලි ගොඩ ගහ ගන්නවා. චිත්ත හදන්නේ ඒකයි. අකුර ඕන ඒකට. සංඥාව චිත්තයත් එක්ක මිශ්‍ර කරගෙන ඊට පස්සේ ඒ සිතිවිලි මානසිකාරත් එක්ක හදලා ඒක දිට්ඨි කරලා යොදා ගන්න ඒකාන්ත වශයෙන් නිගමණයකට යනවා. ඔන්න ඔය ටික තමයි වෙන්නේ. සංඥක්කර සංඥනිසිතාන් ඕසරණානි විනෙය්‍ය ඕගම තමගා මේ ඕඝ කියන අන්ධකාරයෙන් අපව එතර කළ දැම්ම. ඒ කියන්නේ බුදුහාන්ට ස්තුතිවන්ත වෙන එතකොට ඉහළම ඥානයක් තියෙන තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ මගේ අන්ධකාරය දුරු කළ දැම්ම. මේ වචනත් එක්කම ඇවිලා ආපු, අදහස් එක්කම ඇවිලා ආපු දෘෂ්ටි 63ක්, අදහස් උදහස් මතිමතාන්තර 63ක්, දර්ශනවාද 63ක් අයින් කළා දාන්න මට ඔබ වහන්සේ උදව් කළා. ඒක අන්තගූසි පාරගූ දුක්කස් ඔබ වහන්සේ මේකේ කෙලවරකටම පැමිණියා. ඒ අන්තගූ පාරගූ කියන එක දෙකම සමාන විදිහට යන එක විදිහට. අන්ත කියන්නේ කෙලවර ගියා, පාර කියන්නේ පරතේටි. දුක්කස් දුකේ කෙලවරක් දැක්ක, දුකේ පරතරකට ගියා. අරහසි සම්මා සම්බුද්ධෝ ඔබ වහන්සේ අරහං. දැන් අර අපි මේ සූත්‍රය ගෙන ගන්නකොට ගෙන ගත්තා ඒ කාලේ පාවිච්චියට වචන තියෙනවා කියලා. ඔය බුද්ධ වෙන්න හදුව ඔක්කොමලා, සබ්බඤ්ඤු වෙන්න හදුව ඔක්කොමලා, මුනි වෙන්න හදුවා, භික්ඛු සමන වෙන්න හදුවා, නැත්නම් බ්‍රහ්ම වෙන්න හදුවා. බ්‍රහ්ම වෙන්න නම් හැදුවේ නෑ. නමුත් ඒ විජ්ජ වෙන්න හදුවා. එතකොට බුදුහාමුදුරන්ට දැන් මෙයා හැමතැනම හොයලා ගියානේ, මෙයාට දේවතා, එයාගේ මිතුරු දේවතානේ දුන්නේ මේ ඥාති. අරහාසි සම්මා සම්බුද්ධ ඔබ වහන්සේ අරහත් තත්ති පැමිලයින් සම්මා සම්බුද්ධෝ. ඒ වගේම ඔබ වහන්සේ මේක පැහැදිලිවම තමන් වහන්සේ අපි දැන් හුරු වචන තියෙනවා. නමුත් හිතලා බලන්න දැන් මේක කියන්නේ සබ්‍යනේ, සබ්‍ය මුල්ම වතාවට මේ හැම වෙන්නේ. එයා සිද්ධාර්ථ ගෞතම සමිනන් වහන්සේ ලාබාල කෙනෙක්. යානිත් ඔක්කොගින්ම ඇහුවා අර පැරණි වයෝවෘද්ධ තාපසවරු මුනිවරු ශ්‍රමණයෝ ඒ සාස්ත්‍රවරු ඔක්කොම ළඟට ගිහිල්ලා බුදුහාන් ළඟට ආවිත් අදිමදි කරගෙන හිටාගෙන. මෙයාට ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඇතිනේ. ඒ නිසා ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර ලැබුණාම මෙයාට ඇති වෙච්ච සතුට දැන් අස් කිවේකයි. කලින් දුම සොම්නසක් මෙයාට ඇති වුණේ. අන්න එතනයි දැන් ශ්‍රද්ධාව තියලා තියෙන්නේ. අන්න ඒ ආත්ම නිවේදනය කරන්න ඕන අපි කවදාහරි බුදුහාමුදුරු වෙන්න. අරහත් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ සම්‍යක් සම්බුද්දයි මේක ඔබ වහන්සේ මේ තේරුම් අරගෙන තියෙනවා. දැන් බුදුහාමගේ මූණටනේ මේක කියන්නේ එතෙන්දිමනේ. කීනවා කීනාසවන් තම්මන්නේ මං හිතනවා ඔබ වහන්සේ ශීනාසවයි කියලා. යුතිමා මුතිමා පහූත පඤ්ඤෝ වහන්සේ සම්පූර්ණ මොකක්ද ඒකට කියන්නේ බැබලෙනවා දිලිසෙනවා. දැන් මේ සත්‍ය ජීවනේ කියන්නේ මේ කබල් වචන දෙන්නේ කියන්නේ බැදිසිනා කඳුළුත් දෙන්න ඇති. ඉතින් ඒ ආදරෙන් කියන්නේ ඇත්තේ ලස්සන තිමීට මේ මං වගේ ස්කයිප් එකෙන් හයියෙන් කියන්නේ නැහැ තවත් කට්ටියකට ඇහෙන්න. පහූත පඤ්ඤෝ වහන්සේට බොහොම විස්තාරු ප්‍රඥාවක් තියෙනවා මේක කියලා දෙන්න. දුක්ඛසන්තං අතාරේසිමං දුක්ඛසන්තකරං අතාරේසිමං ඔබ වහන්සේ දුක් කෙලවර කෙනෙක්, මේ දුක් ඉවර කරන කෙනෙක්. මාවත් මේ සැකයේ පරතරයට දා පත් කරගත් පත් කළා. යම්මේ කංකිතං අඤ්ඤාසි මට තිබිච්ච සැකය ඔබ වහන්සේ දැනගත්. විචිකිච්ඡා මං තාරී මේ තිබිච්ච ඒක කොහොමද මේක කොහොමද කියලා. දැන් අපටත් ඒක තියෙනවා. අපිට තම දන්න නිසා තම ධම්ම අපි හැමතිස්සෙම සූත්‍ර කිවි කිය හොයන්න ඕනේ. විචිකිච්ඡා මේ කොහොමද කියලා තාම දන්නේ හරියට. කොහොමද මේක කියලා තාම දන්නේ තිකම් කියන එකෙන් මන් තාරෙයි මා විතර කළා. නමෝතේ ඔබ වහන්සේට නමස්කාර වේවා. මුනි මොන් පතේ සුපත්ති පත්තේ. ඒ නිහඬ භාවයෙන් උදකලා භාවයෙන් ලබන අවසාන ප්‍රතිඵල ලබාගත් වූ මුනිවරයාණෙනි, අකිලාදිච්ච බන්දු උතුම්ම පිරිසිදු අකිල කේනකේ තියෙනවා සෞම්‍යකම, නැත්තම් බොහොම තැම්පත්කම. මේ වචන එච්චර හොඳ නැහැ. ජෙන්ටල්නස්, ජෙන්ටල් ගතියක් තියෙන අකිල කේනේ. ආදිච්ච බන්දු, ඒ කියන්නේ බුදුහාන්ත කියන නම ඒ කාලේ තිබිච්ච තත්ත්වයේ හැටියට. සෝරතෝසිය බුහන්සේ තාම පවිත්‍රයි. යාමේ කංකාපුරේ ආසි මට මොනෝහර සැකයක් කල්ලින් තිබුණන. සම්මේ භ්‍යාකාසි චක්කුමා ඇස්සති ප්‍රඥාවෙන් පිරිච්ච බුහන්සේ මට තෝරලා දුන්නා. අද්ධා මුනිසු අනිවාරෙන් ඔබ වහන්සේ මුනිවරේ සම්බුද්ධෝ සම්බුද්ධයි. නත්ති නීවරණතාව මන් දන්න ඔබ වහන්සේට නීවරණ කියන වරන් නැහැ. පායාසාචිතේ සබ්බේ ඉදස්ථා විනලී කතා. උපායාසයන් කියන්නේ ශෝක කෙක් වගේ දේවල්, පසුත වෙන ජාති, දුක් වෙන ජාති මොනහරි ලෝකෙ තියෙනවා නම් ඒවා සම්පූර්ණයෙන් ඔබ වහන්සේ නැති කරලා තියෙන්නේ. ඉදස්ථා විනලී කතා. සීති භූතෝ දමප්පත්තු සිහිල් භාවයට පැමිලා ඉන්නවා. දමප්පත්තු ඒ අර තතත්තා වගේ මතකිට යන්න දෙතෙන්ට ගියාම පබස්සර සිච්ච ගියාම අවුල් වෙන්න දෙයක් නැහැ. දිටිමා සත්‍යනිකම ඔබ වහන්සේ බොහෝම ස්ථාවර ලෙසින්ම සත්‍ය ලෙසින්ම සත්‍යයේ ඉන්නවා. ඒ කියන්නේ ස්ථාවර ලෙසින්ම ඔබ වහන්සේ සත්‍යයේ පිහිටලා ඉන්නේ. ඒ අනිත් කියන දෙයක් ඒ අරගෙන එතෙන් ඒකෙන් යවෙන්නේ නැ වෙනකෝ හාටව සතියේ පිහිටලා ඉන්නේ හැමතිස්සේ. ඒ කියන්නේ මනසට එන සංඥාවල් විසින් අර ලෙන්නේ. ඒකයි එනික්ලේශී භාවය කියන්නේ. ආය ඇවිල්ලා පරණකින් අවුල් වෙන්නේ නැහැ. අස්තතත්තාවට ගියා අපි ඉගෙන ගත්තා මීට කලින්. ඒකේ තියෙන වාසිය එකයි. අපි ඒකට දැනට කිව්වේ කියන්නේ පබස්සර චිත්ත කියලා. ඒතර ආගන්තුක උපක්ඛිලේශ වලින් උපක්ඛිලිට වෙන්න ඒක උපක්ඛිලේශ කියනවන් එන්නේ නැහැ ඉතින්. අතනින් එනකොටම දන්න මොකද්ද ඒ කියලා. ඒක නිසා ඒක එන්නේ නැහැ දැන් උන්වහන්සේලා. තස්සතේ නාගනාගස්ස මහාවීරස්ස භාසතු සබ්බේ දේවානුමෝදන්ති බෝ නාර්ද පබ්බත උතුම් වූ වන්ගින් ඒ උතුම් වූ වීරයාණන් වහන්සේ ඔබ වහන්සේ මේ දේවල් කියලා දෙනකොට මුළු දෙවියොත් ඒගෙන හැම දෙවියෙක් මේගෙන සතුටු වෙනවා. සමහරට යාට මතක් වෙන්න ඇති එයාගේ මිත්‍ර දේවතාවී තමා මේ ප්‍රශ්න විසඳ දුන්නේ. මේගෙන් මේකට උත්තර දෙන කෙනෙක් ෆලෝ කරන්න කිව්වා, අනුගමනය කරන්න කිව්වා, සම්පූර්ණ යාට ආත්ම නිවේදනය කළා තෙන්ටින්නේ කිව්වා. උභෝ නාරද පබ්බත නාරද පර්වත වැසි ඇත්තොත් එහෙම වෙන්නේ කියලා කියන එන මන් දන්නේ. තාම නාරද පර්වතය කියන්නේ මොකක්ද කියලා. නාරද සහ පර්වත කියන දෙකේම ඉන්න දේවතාවු කියලා කියන නැත්තම් නාරද පර්වත කියලා පැරණි ඔය නාරද කියලා මුනිවරෙක් හිටියා. මේ එයාට එක තැනක් තිබුණා. එයා හිටියා කන්දේ. එතනත් එයාට අයිති නෑ. හැමතිස්සම ඇවිද ඇවිද තම හිටිය ලෝකෙට උදව් කරමින් මුළු විශ්වයෙන්ම යනවා. එයාට තැනක් නෑ කියලා. ඒක එනිසා චිත්‍ර වැදගත් වෙන්න ඒ සංඥා නාමය. හොඳේ නමෝ තේ පුරිස ආජඤ්ඤ පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේට ඔබවහන්සේට නමස්කාර වේවා. ඔය නමෝ කියන වචනේ බොහොම වැදගත් කියන කාරණා. නමස්කාර කරනවා කියන්නේ ඒක. නමෝ තේ පුරිසුත්තම අද් දෙක එකතු වෙනා විතරක් නෙවෙයි. අපි හිතමු අපිට අද් දෙක නැත්තම් කොහොමද අපි නමෝ කියන්නේ? අද් දෙකම කැල්ලේ ගියොත් අපි හිතමු පුරිසෙම් මං කොහොමද නමෝ කියලා කියන්නේ? අන්නේ එතකොට ඉන්නේ හදවතින් ඒක. නමෝ තේ පුරිසුත්තම සදේව කස්මින් ලෝකස්මින් නත්ති තේ පටිපුග්ගලෝ. දෙවියන් සහිත ලෝකේ ඔබ වහන්සේට සමකරන්න පුළුවන් තව කෙනෙක් මා දකින්නේ. ස්වම් බුද්ධෝ ඔබ වහන්සේ අනිවාර්යෙන් බුද්ධ. බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරගෙන තියෙනවා, අනිත්‍යයට අවබෝධ කරන්ට දන්නවා. ඒක බොහෝම වැදගත් දෙයක් බුද්ධ කියන එක. උන්වහන්සේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන එකින් එක මෙන්න මෙමය වෙන්නේ කියලා අනිත්‍යට කියන්න පුළුවන්කම තිබුණ එක. ඒක විශාල හපංකමක්. පුංචි එකක් නෙවෙයි ඒක. ධුවන් සත්ත උන්වහන්සේ මාර්ගය පෙන්වන්නේ සාත්වාහකේ ඩ්‍රයිවර් කෙනෙක් හොඳ රියදුරෙක් වයි. ධුවන් මාරා බිබු මුනි මාර්යා දමනය කරගත්ත මුනිවරේ තුවන් අනුසේ චෙත්වා අනුසයන් ඔක්කෝම කපල දාලා තින්නෝ පරතයට ගිහිල්ලා තියෙන්නේ. අනුසයක්වත් ඒ ඉතිරිලා නෑ ඒ ප්‍රභාස්සර බුදු සිති. තින් තාරේසි මම් පජන් මේ ප්‍රජාවම මුළු සත්ව ප්‍රජාවම ඒ කියන්නේ මේ පෘථිවි වාසීන් විතරක් නෙවෙයි උන්වහන්සේ ඊට වඩා වැඩි අපි සාමාන්‍ය කියන දස්සහස ලෝක ධාතු කියලා ඒ කාටත් උන්වහන්සේ උදව් කරලා තියෙනවා. මේ ඇත්තන්ට මෙත්‍රි ඉතරෙන් උදව් කරන්නේ කියලා. උපදීතේ සමතික්කන්තා ඔබ වහන්සේගේ උපදි කියනවා ලං කර ගැනීම කියනවා අයි පහු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. උපදි කියන අපි ඉගෙන ගත්තා උපදි හතරක් විතරගෙන ඒ අපි දන්නා පස්සේ කතා කරමු. උපදීතේ සමතික්කන්තා ආශවාතේ පදාලිතා ආශ්‍රවයන් කියනවා සම්පූර්ණ විනාශ කරලා තියෙන්නේ. සියෝහි දානෝ පහින භව බේරෝ කිසි දෙයක් ලං කරගන්නෙත් නෑ. භය කියන ඒවා කිසිවක් ඔබ වහන්සේ තුල නෑ. ඔබ වහන්සේ හරියට මිනිස් සිංහෙක් වගේ පුණ්ඩරීකං යතවග්ගු හරියට සුවඳවත් සුදු නෙළුම් මලක් තෝයේන උපලිම්පති වතුරේ ගෑවෙන්නේ නැත්තම් වතුරේ මිශ්‍ර වෙන්නේ වගේ ඒවං පුඤ්ඤේච පාපේච පුඤ්ඤං සහ පාපයන් බහේතුන්න ලිම්පසි ඔබ වහන්සේ ගෑවින්න පුඤ්ඤං සහ පාපයන් දිස්සල යනවා එන්නේ නැ පාදේ විර පසාරේහි වීරයන් වහන්සේ උත්තුමයන්න් වහන්සේ ඔස්සිරිපාදි වික්කරන්න සබ්බියෝ වන්දති සත්තුනෝ සබ්බිය සාස්තුන් වහන්සේට නමස්කාර කරනවා. අතකෝ සබ්බියෝ පරිබ්බාජකෝ එතකොට සබ්බිය ඒ සත්‍ය ගවේෂකයා අපි සබ්බිය කෙනෙක් වෙන්න ඕන. භගවතු පාදේශ සිරසානි පෙතිත්වා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා මුල නලල් තියලා භගවන්තං ඒද දෝච භාග්‍යතුන් වහන්සේට මේව කිව්වා. අප දන්නවා අභික්කන්තම් භූගෝතම හරි මොඳයි භාග්‍යතුන් වහන්සේ ඇස් නැති කෙනෙකුට ඇස් පාදල දුන්නා වගේලා එළියක් පත්තු කරලා දුන්නා වගේ යටු පැත්ත හරව තුර්භාජනයක් උඩු පැත්තට හරවලා දුන්නා වගේ පුරව ගන්නට ඒ කියලා මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කිය. ධම්මං ච භික්ඛු සංඝං ච ඒ වගේම ධර්මයෙන් පම්පිහිට කරගන්නවා වහන්සේ කියු ධර්මයේ මගේ එකම පීටි කියලා මං හිතා ගන්න. ඒ වගේම මේ සත්‍ය අවබෝධය කරගත් පිරිසත් මම මගේ පීඨ හැටියට මං අදිස්ස ගන්නවා. ලබෙයම් බන්තේ භගතු සම්තියේ පබ්බජ්ජං ලබෙයම් උපසම්පන්න භාගතුන් වහන්සේ ළඟ මට ප්‍රුද්ධාව පැවිදි බව සා උපසම්පදා ලැබෙන්නේ. ඒතර භාගතුන් වහන්සේ කියනවා ශ්‍රවණ ගෞතමයන් වහන්සේ කියන යෝකෝ සබියේ අඤ්ඤතිත්තේ පුබ්බෝ වෙන ආගමක පූජකවරයෙක් හැටියට ඒ එහෙම ඒ තනසුරු දාපු කෙනෙක් කවුරු හරි මේ ධර්ම විනයෙහි පැවිදි වෙනවා බලාපොරොත්තු වෙනවා නම් සෝ චත්තාරෝ මාසේ පරිවසති පරිවාස කාලයක් තියෙනවා මාස හතරක් තතුන්නම් මාසානං අත්තේන මාස හතරකින් පස්සේ ආරද්ධ චිත්තා භික්ෂු භික්ෂුන් වහන්සේලා තිත සතුටු වුණොත් මෙයා හොඳට වැඩ කරනවා කියලා යැත්තු පැවිදි කරයි උපසම්පාදෙන්ති භික්ෂු භාවා භික්ෂු භාවයේ සඳහා ඒ ආමන්ත්‍රණය කරાવી ඒ ඔත්තේ ගන්න පුළුවන් වෙනවා. අපිට මෙතේ පුද්ගල වේමත්තතා විදිතා ඒ වුණාට පුද්ගල වේමත්තතාවේ පුද්ගලයාගේ වෙනස්කම මෙහිදී භික්ෂුන් වහන්සේලා විසින් සලකන්ත එකත් ඒ නීතිය ලිහිල් කරලා තියෙනවා. එතකොට යා කියනවා ඒ නීති හැමනම් මාකෙටින් කියන්නම් භික්ෂුන් වහන්සේලා මාස හතරකින් පස්සේ මගේ සතුටුලම පැවිදි කරනවා නම් මම අවුරුදු හතරක් පරිවාස කාලයේ මං ඉන්නා. ඒ අවුරුදු හතර මාස හතරනේ අවුරුදු හතරෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා මට භික්ෂු භාවයේ සඳහා ආමන්ත්‍රණය කරාවි. එතකොට එයා අවත්තකෝ සබියෝ පරිබ්බාජිකෝ භගවතු සම්තිකේ පබ්බජ්ජං භාග්‍යතුන් වහන්සේ ළඟ ඒ සබියේ ඒ සත්‍ය ගවේෂකයා පරිබ්‍රාජිකයා ප්‍රවිද්ද ලැබුවා උපසම්පදා ලැබුවා. ඒ වගේම යාක් මහන්සියලා සත්‍ය මේ ධර්ම මාර්ගයේ යන්ත්‍ය අපි මොනවාරි බලාපොරොත්තුක් තියනවා නම් ඉහළටම ගැඹුරුම මනසින් හිතට ඇවිල්ලා තියෙන්නේ මේකේ මේ නාම රූපත්තේ අර වජිරා භික්ෂුණී කී වගේ මේ සුද්ධ සංඛාර පුඤ්ජේ දුකම තේරුම් අරගෙන ඒකම තේරුම් අරගෙන මේ මායාව තේරුම් අරගෙන අබස්සර සිතේ නොකිලිටි භාවයෙන් තවා ගන්නට විදිහක් හොයා ගන්නට පුළුවන් නම් ඒ தത്വෙට යගියා. අඤ්ඤතරෝකෝ පනායස්මා සබ්බිය අරහතං අහෝසියා සබ්බේ අරහතං කියන ඒ රහතන් වහන්සේ නමක් කියලා අපි කියන් සිංහල භාෂාවෙන් කියන්නේ. උඩ වෙන ආගමක කෙනෙක්. දැන් මෙතන කවුරුත් අපි වෙන ආගම් නැහැ නේද අපි බෞද්ධින්ද අපි TTD ලේසියෙන්ට ඕනේ කියලා මං හිතනවා. එහෙනම් අපි කතා කරපු සියලු දේම එකතු කරලා කතා කරන්න ඉන්න කල්යාණ මිත්‍ර අපලත් ඇහෙන්න බණ කියන්නට සම්මා සම්බුද්ධ සරණ ශබ්දී සූත්‍රය අවසන්. සත් සත්‍යතුනි බොහෝ තින් මහත්මයි සමත්ම ලස්නයි කියලා කියන්න පුළුවන් මේ සූත්‍රයේ මේ කර්ණ දැක්කම තවතවත් සම්පන්නම කරේ කිසිම ප්‍රජාමාත්‍ය කරේ අපේ ශ්‍රද්ධාව වැඩි කර ගැනීමට මේක හේතුවක් තමයි. ඒ වගේම මේ උත්සාහයේ මේකත් නැත්නම් ඒ ලක්ෂණ ටික අවුරුද්දක් හඳුනා ගන්න මේක ඉතාමත් විහල් වුණා කියලා හිතෙනවා. ඒ වගේම අපි එදිනෙදා භාවිතා කරන වචනවලට වඩා වෙනස් තේරුමක් ඒ තේරුම පොඩා තාමත්ම ගැඹුරට ගිය තේරුමක් ප්‍රජාමාත්‍යගේ මේ අර්ථ සත්‍යයන් වල ඇති බවත් අපි දිනම්ගේ දැනගත් එක්කත් වගේ හැංගලි පටන් ගෙන මේ අත අවර්ණය කරපු කාරණේ වෙනකම් හොඳයි. එහෙමනම් මම ගෞරවයෙන් කල්යාණ මිත්‍රෙන් කියමු වෙනනම් අද සත්‍යතුමා අපිට පැහැදිලි කර දුන්නු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාව පවත්වමු. එහිදී මුලදී සඳහන් කරා සත්‍ය නිස්සත්ත්ව නිච්චිය සුන්නි කියන කොටසත් ඒකින් වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මූලික වශයෙන් මේ සූත්‍රයට අවතීර්ණය වෙලා ඊට පස්ව අපි නිස්සත්ත්ව නිච්චිය සුන්නි කියන කොටස ගැන සාකච්ඡා කරමු කියලා යෝජනා කරනවා. හොඳයි, කල්යාණ මිත්‍රෙන් කියමු වෙනනම් තිරුවන් සරණයි. චිත්‍ර මහත්මිය ඔබත් මේට එකතු වෙන්න පුළුවන්. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සත්‍යජිත් මහත්මිය, කල්යාණ මිත්‍ර හැම දිනටම ඇත්තටම එකතු කරන්නේ තරම්වත් දෙයක් නැති තරම් ඉතාම හොඳින් සත්‍යජිත් මහත්මයා අපිට තෝරලා දුන්නා. ඉතින් මෙතනදී හිතට ආව එක දෙයයි ඇත්තටම මේ එතුමා කතාව පටන් ගන්නකොටම කිව්වා මේ සබිය කියන මේ අන්‍ය පරිභාෂික ඒ ආගම් කතෘවරයෙක් වගේ මට වැරදිද දන්නේ කොහොමවත් අන්‍ය ආගමිකයෙක් කියන එක මතකයි. එවැනි කෙනෙක් කියනවා මේ දෘෂ්ටි 63ක් ඔබ වහන්සේගේ උදව්වෙන් නැති වුණා කියලා. ඊළඟට මේ නැති වුණු දේවල් වල ලිස්ට් එකක් විදියට සත්‍යජිතමා පුඩා කරනු පෙන්නවා. සැකය, විචිකිච්ඡාව, ඊළඟට අනුසය, ආශ්‍රව නැති කිරීම, කිසිවක් ලංකර නොගන්නා බව, බය නැති බව, සුවඳ නිලුමක් වගේ ගෑවෙන්නේ නැතුව වතුරේ ඉන්න බව, පුණ්‍ය පාප වල නොගැලෙනවා කියන ඒ කරුණු කියනකොට ඇත්තටම සත්‍යජිතමනේ නිකන් ඉබේටම වගේ Taman දෙසට හැරෙන ගතියක් මනසෙ තිබුණා. මේවෙන් එකක්වත් දෙකක්වත් මොනවා හරි මේන් අඩු වෙච්ච බවක් පේනවාද කියලා. මෙතික් ඉගෙන ගත්තපු අහුම්කන් දීපු තේරුම් ගන්නපු කොටසෙන් මොනවද අඩු වෙලා තියෙන්නේ කියන එක බැලීමේ උවමනාවක් වගේ ඇති වුණා ඒ වෙලාවේ. ඉතින් ඒකත් ඇත්තටම සතියේටම බාර දෙනවා කියලා හිතුවා. ඒ වගේම තවත් දෙයක් ඔබතුමා මතක් කරා මෙතනදී මනසට එන සංඥාවලින් බුද්ධ භාවය නැති වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒකත් ඉතාම හොඳ දෙයක් කියලා හිතන මොකද ගාක් වෙලාවට අපිට කල්යාණ මිත්‍රෙන්ගෙන් අහන්න ලැබෙනවා. ඒ මොකද අපි එක එක ශාස්ත්‍රුන් වහන්සේලා එහෙම නැත්නම් එක එක විදියේ ධර්ම සාකච්ඡාවල් හෝ ධර්ම දේශනා අහුම්කන් දෙනකොට මේ මනස එහාට මෙහාට දුවන ගතියක්, පනින ගතියක් තේරෙනවා. ඒ මේකද හරිද නැහැ, මේක නෙමෙයි අරක හරි. එහෙම ඒ වගේ අපිට විචිකිච්ඡාව එනවා කියන එක තේරෙනවා. ඉතින් එහෙම වෙන්න නම් ඇත්තටම අපි සත්‍ය තාම දැකලා නැති වෙන්න ඕනේ කියලා හිතුණා. මොකද සත්‍ය නියම සත්‍ය අවුණා නම් අපිට එහෙම වෙන්න ඉඩක් නැහැ කියන එක ඔබතුමා සාකච්ඡාවේදී සඳහන් කරා. ඒකත් ඉතාම හොඳින් හිතට වැදුණා. මොකද එවැනි දේවල් හුඟක් අහන්න ලැබෙනවා එවැනි වෙලාවක තමන්ගේ මනස මොන විදියටද පවතින්නේ කියන එක. මේ කියන දේවල් උඩ වෙනස් වෙනවද, එහෙම නැත්නම් යම්කිසි තමන්ට ලැබුණ අවබෝධයක් ඒක නොසෙල්වී පවතිනවද, ඒ ආදී වශයෙන් තේරුම් ගැනීමටත් ඒ දේ උපකාර වුණා කියන එකත් කියන්න කැමතියි. හැමදාම තෙරුවන් සරණයි. ඒ වගේම අර සත්‍ය සූත්‍රය කියලා රාජ සංගීත සංයුක්ත නිකායේ තියෙන මං හිතන්නේ සත්‍යජිතමය ගැන පැහැදිලි කරා වෙනත් සූත්‍රයක් අරගෙන මේ සූත්‍රයේ තියෙන්නේ එතුමා කියපු දෙයමයි. ඒ රාධ ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කියනවා. මොකද ඒ රාධ ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට කියන මේ සත්‍ය කියනවා ස්වාමීනි, මේ කොපමණකින් සත්‍ය කියනව ලැබේද කියලා. එතකොට තථාගතයන් වහන්සේ කියන්නේ මේ යම් කිසි කෙනෙක් මේ රූපයේහි ඇත්තටම පංච උපාදානස්කන්ධයේහි ඇලීමක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම්, ඒ කියන්නේ රූපේ කෙරෙහි වේදනා සංඥා සංකාර ආදී විඥාන ආදී ඒ දේවල් කෙරෙහි ඇල්මක් සතුටක් ආසාවක් තියෙනවා නම් ඒක නිසයි සත්‍ය කියලා කියන්නේ කියලා. ඉතින් ඒකත් අපිට තේරුම් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මොකද සතෙක් නැහැ, පුද්ගලෙක් නැහැ කියනකොට මේ තත්ත්වයේ ඉන්න කෙනෙකුට ඒක තේරෙන්න ඉඩක් නැහැ කියන එක වගේත් අදහසක් හිතට ආවා. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි. බොහොම පිං. හොඳයි, මම ගෞරවයෙන් දිල්රුක් මහත්මයාට යොමු වෙන්න. දිල්රුක් මහත්මයා උත්මාලෙක්ට තේරුම් හැම දෙනාටම තිරුවන් සරණයි. අවසරයි සත්‍යජිතමනි. ඉතාමත් අලංකාර විදිහට ඒ සූත්‍රයේ විස්තර කරලා බොහොම ආසාවෙන් අහන් හිටියා. ගොඩක් දේවල් නම් හිතේ එහෙම ගියා මේ ඒවා ඉතින් කොච්චර අදාළ වෙනවද නැද්ද කියලා නම් ඉතින් ඇත්තටම කියන්න අමාරුයි. මේ අර මේ දැන් මෙතන අර සත්‍යතුමා සඳහන් කළා මේ මේ මම හිතන්නේ හිතට ආපු තවත් එකක් එක්ක එක ගැළපෙනවා කියලා හිතුණා. මේ සමහරවිට අපි මේ ඉන්න වෙලාවට එක එක ධම්ම කරුණු තේරුම් ගන්න හදනකොට උදාහරණ ඔළුවට එනවා කියන පරණ දේවල් ඔළුවට එනවා. ඉතින් ඒවෙන් ගල්ප ගන්න උත්සාහ කරනවා. ඔය දැන් අබස්තර චිත්ත කියලා එකක් දැන් ඔයාලට අපි ගොඩක් අහලා තිනවා සත්‍යතුමා ගොඩක් විස්තර කරනවා. දැන් කිව්වා මට ඉතින් දැන් මෙතන මේ ඔළුවට ආපු එකක් මේ දැන් දැන් ඉතර අපේ මේ දෙමාපියෝ නිකන් මේ ප්‍රශ්න එහෙම ඇති වුණාම එක එක ඇවිල්ලා කතා බහ කරලා සමහරවිට අපිට අකමැති දේවල් එහෙම නැත්නම් අපිට පාඩින දැක්ක එහෙම නැත්නම් අසාධාරණ ඕකෙම නහරිය හිතට අකමැති දෙයක් වගේ අහම මේක නිකන් මේ අයින් කරගන්න කියන දෙයක් තිබුණා. ඔය නිතර කියනවා නානත්ත කාය නානත්ත සංඥා කියලා ඕක කියලා නිකන් ඉන්නවා. මහ ලොකු ධර්ම දැනුමකින් නෙමෙයි කිව්වේ හැබැයි මං හිතන්නේ. ඉතින් පස්සේ මට හිතන ඇත්තටම මේ ඕක ගැන කරුණා කරනකොට ඇත්තටම මේ ලොකුම ප්‍රශ්නේ ඒක නේද කියලා. මේ කොච්චර හොඳද කියලා මේ නානත්ත කාය තිබ්බක් තමයි මේ ඒකත් එක සංඥාවක් තිබුණා නම් එහෙම එතකොට අහුගෙන කොයිකත් එක වගේ නේ කියලා. ඉතින් මට එහෙම හිතුනේ දැන් ඇත්තටම මේ දැන් මම දන්නේ ඇත්තටම මේක ගැන නම් මට යම් අදහසක් තියෙනවා. දැන් ඒකත් කාය කියන එකක් ඒකත් සංඥාවක් තියෙනවද කියන එක ගැන මට ඒක එහෙම එකක් තියෙන එකේ තේරුමක් තියෙනවද කියලත් නම් ඒකත් කවුරු කියන මිත්‍යෙක් දැනගත්ත මේ අනවශ්‍ය දේවල් මිය සමහරලාට එහෙම නම් අත්තර දන්න මේ අර සබස්ත දැන් අපි දන්නවනේ දැන් මෙතන බාහිර රූපය. එතකොට බාහිර රූපය පටවිය ආපෝ තේජෝ වායෝ ඒක රූපය. එහෙමනම් ඒක පටවිය ආපෝ තේජෝ වායෝ අපි දන්නා ඒකේ ලක්ෂණ ගැන ඕනතරම් කතා කරලා තියෙනවා. එතකොට අභ්‍යන්තර රූපය එතකොට අපේ මේ ඉන්ද්‍රියන් නාසය ආදී වශයෙන් මේවත් පටවිය ආපෝ තේජෝ වායෝ කියලා දන්නවා. මේවත් ලක්ෂණ දන්නවා. ඊට අමතරව විඥානේ විඥානයත් දැන් අපිට දැන්ත මාත්‍යා වාසක්ති තුමා ඔක්කොම අපිට කියලා දෙන ධාතු වශයෙන් ධාතුවක් කිව්වහම ඒකෙත් අපි ලක්ෂණ ගැන සෑහෙන ඉගෙනගෙන තියෙනවා. ඒකට මේවා මේ ඇක්ටිව් වෙලා දැන් අර දැන් ওই චිත්තේ ඇක්ටිව් වෙන්නේ යම්කිසි හේතු නිසා. මේවා තුන එකතු වෙන හේතු නිසා මේ හේතු ඉතින් අපිට එක එක මට්ටම් වලින් බලන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් රෝලාරික මට්ටමින් තව ටිකක් එහාට ගිහිල්ලා ආයතන තීන විදියට ඒ ඉගෙන එතකොට චිත්තය කියන්නේ ඔය. එතකොට දැන් අර විඤ්ඤාණය අපිට පේන්නේ නැති ගැතියක් මම මේ මට පේන විදිහට කියන්න හදන්නේ يعني සමා වෙන්න මේ කාලය ගන්නවට. මේ දැන් හරියට අර විඤ්ඤාණයේ ගහක මුලක් වගේ තියෙනවා නම් ඒක අපිට එළියට එන ගාස් කොළ මල් කෙඩි වගේ නිකන් ඒ වගේ අපිට මේ විඤ්ඤාණයෙන් ප්‍රතිඵල වගේ තමයි නිකන් ඔය වේදනාවල් සංඥා ආදි වශයෙන් දැනෙන්නේ. දැන් මට ප්‍රශ්නේ වුණේ දැන් අරම තියෙනවා නම් දැන් මේ ඔය ප්‍රබස්තර චිත්තය කියන සංඥාව එහෙමනම් අපි ඔක්කොම අර එක වගේ නේද ඒකත් සංඥාවක් වෙනවා. ඒකත් සංඥාවක් වෙන්න ඕනද කියලා එහෙම වුණොත් එහෙම නිකන් අර පටිච්ච සමුප්පාදයේදන එක කොහොමද විකසන යෝනිසෝ මනසිකාරයේ නිකන් නැති වෙන ගතියක් වගේනවා වගේ කියලා හිතනවා. එතකොට ආයි අර අපි අර සත්‍යතුමාර මුලින් කියපු අර සත්පුද්ගල නැති ගතියක් එතකොට එහෙම වෙන්න බෑනේ. මොකද තථාගතයන් වහන්සේ දේශනා කළා මේ ධර්මයේ කම්මවාදී, කිරියවාදී, විරියවාදී. ඉතින් ඕගොල්ලෝ මුකුත් නොකර ඉන්න හැමෝම එතකොට අර පූර්ණ කස්සප ආචාර්යලෙක් වගේ හැමෝම ගිහිල්ලා නිවන් දැකලා නතර වෙන්න වෙනවා. එහෙම එකක් වෙන්නත් බෑනේ. ඉතින් ඒක පොඩ්ඩක් පැටලිලි ගැටියක් තියෙනවා. ඒක මන් දන්නේ නැහැ මං ඕනෑට අනවශ්‍ය දේවල් කිව්වද කියලා සමාවෙන තෙරුවන් සරණයි. හිතට ආපු අදහස් කීපයක් කිව්වේ. හොඳයි එහෙනම් අපි සත්‍යතුමාට ඇත්තම යොමු මේ අපේ කීප දෙනෙක්ම අපිට අදහස් දැක්වුවා. ඒ අදහස් පිළිබඳවත් අවසාන වශයෙන් දීතුක් මාත්මයා කියු දේ සම්බන්ධයෙන් සත්‍යතුමාගෙන් අපි අදහසක් දැනගමු. සත්‍යතුමනි මම ඔබට යොමු වෙන්න පෙරවන් සර්ණයි. හ හොඳයි, සම්මා සම්බුදු සරණයි. ඔව්, සබ්බේ පරිබ්‍රාජික සත්‍ය ගවේෂිකෙක් විතරයි වෙන ධර්මයක ඒ ධර්මයක් අනුගමනය කරන කෙනෙක්. එතකොට දැන් සත්පුජ්‍යල භාවයට පත්වල ඉන්නේ දැන් මෙතෙන්දී මතක තියන්න ඕන. දැන් අපි අර දෘෂ්ටි හයත නයන් සබ්බාසව සූත්‍රය දේශනා කරපු කොහෙන්ද ආවේ කවුද ආවේ ඒකට ගියොත් එහෙම ඒකට දුන්න හැම උත්තරයක්ම දීලා තියෙනවා ලෝකේ නොයෙක් ඇත්ත. ඒ හැම උත්තරයක්ම ප්‍රශ්නයකට පත්වල ඉන්න තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එකයි සම්මා සම්බුද්ධ කියන්නේ උන්වහන්සේ මේ අපි ෆලෝ කරන සාමත් නෙමෙයි තේරෙනවා ඒක දැන් ඒක එහෙමමයි කියලා. මේ ඒ නිසා තමයි ඒකට යන්න එපා, මේක දුකක් කියලා තේරුම් ගන්න කිව්වේ. එතකොට දැන් අර සත්‍ය සුත්ත ගැන කිව්වේ. එතකොට මේ පංච උපාදානක් අපිට දැන් ওই උපාදානක් කන්ද අපිට වෙරිෆයි කරන්න පුළුවන් අපිට තියෙනවා කියලා තේරෙනවානේ. දැන් මට නමක් දෙන්න කලින් මම පුංචි ලදරුවෙක් කාලේ මම නම දන්නේ නැහෙනේ. එතකොට මට එන හැඟීම තමයි මේ පැවැත්මක් කියලා කියන දෙයක් මම තියෙනවානේ. මේක චලනයක් එක්ක තියෙන එකක් තියෙනවා. ඊට පස්සේ අර නමක් දෙනවා. ඊට පස්සේ නමත් එක්ක හඳුනා ගන්න. දැන් ඒක ඇවිල්ලා අපි solve වෙලා තියෙනවා. ඊට පස්සේ කැඩපතින් බල්ලා හඳුනා ගන්නවා මේ ඇස් තියෙනවා, මේ කොණ්ඩෙ තියෙනවා. ඉතින් එහෙම අර රූපය සංඥාවක් හැටියට ඊට පස්සේ යනවා. ඒක තමයි දැනට තියෙන. දැන් හොඳට ඇස් පියලා අපි බැලුවොත් කාටද මේ සත්‍යජි? කවුද මේ අහවලා? ඒක තමන්ගේ නම කියලා බැලුවොත් එහෙම. අපිට තේරෙනවා මේකේ තියෙන අපේකට මේ ධර්ම සාකච්ඡද අපි කියන ඉමේජ් එකක් මට මැවෙනවා. පිළිරුවක් ප්‍රතිරූපයක් හිතට එනවා. මේක රූපයක් එක්ක ආවට මොකද අර අතීතයේ ආපු ඔක්කොම අද්දකීම් එක්ක මැවිලා ආපු මාන දේශ රාග ඔක්කොම පසුතැවිලි ඔක්කොමත් එක්ක මිස්සලා ආපු පොදියක් එන එක පාට. ඉතින් ඒ එන එක තමයි දැන් සත්වෙල තියෙන එකට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ බොහොම පිං අර රාජ සංයුත්ත සත්‍ය සුත්ත මතක් කරපු එක. මේ දෙමෙ අපිට ඇලෙන්න මොනවා ඇලෙනවා ඒ වචනෙන් පාවිච්චි කළා අපි හිතනවා ඒක මම වැරද්දක් කරනවා කියන වැරද්දක් නෙවෙයි. දැන් මේ පවතින්ට හදාගෙන තියෙන පහ මම වෙනස් කරලා මට තේරෙන්නේ මේ ඒකට ඇලුනොත් විතරනේ. අභිනන්දනයක් තියෙනවා, අගය කරනවා, ඒකෙ බැහැගෙන ඉන්නවා. මට තියෙන ඉමේජ් දෙකේ දැන් බලන්න. දැන් අපි කාටත් නියපොතු 10ක් තියෙනවා. මේ මගේ නියපොතු 10 වෙනස් වුණේ කොහොමද? මං උපාදින්නේ ගත්ත නිසා. දෙකට මට මන් තියෙනවා මේක හොඳ කාර්ම කරන්න දි හේතුක නිසා මෙහෙම වුණා කියලා කියනවා. ඊට වකුගඩු තියෙන ඔක්කොම හොම් බලන්න පුළුවන්. ඒසොට මේ රූපත්වය ඉතින් ඔක්කොම අමතක අපිට විශේෂයෙන් අනිත්‍යයට මවිසින් අනිත්‍යයට පෙන්නු ලබන රූපයක් දැන් මම පාවිච්චි කරනවානේ. ඇඳුම් අඳපු, කොණ්ඩි පීරෙපු, සපත්තු මේස් දාපු, සාරි අඳපු, ඊළ පස් ටයිකෝඩ් දාපු, සිවුරු අඳපු, කොණ්ඩි කපපු, කොණ්ඩි වවපු, රවුල් තියෙන එක එක විදිහේ තමන් ගැන එක හදාගෙන ඉන්නවනේ. ඊට පස්සේ ඒකට තව එකතු වෙච්ච જાති තියෙන ඒව එන්නේ අර වින්දනත් එක. දැන් ඒ රූපය උනත් මම සම්බන්ධ වෙන්නේ ඒ රූපය මට දෙම වින්දනයක්. ඒ වින්දනේ නිකන් දැනෙන්නේ නැහැ. ඒ වින්දනයත් එක්කම සංඥාවක් එනවා. එතකොට සංඛාර ඒකද වෙදිලා එනවා. අර විඥානත්වයේ විසින් මට මේක හඳුන්වා දෙනවා. ඒ හැඳින්වීමට විඥානේ හැඳින්වීම කියලා කොග්නයිසින් පවර් එකක් තියෙනවා. ඒක මායාවක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට මේ පහ වෙනස් නැ බැලුවම කාගින්වත් නමුත්තර සංඛාරවල වෙනසක් නිසා විපාක නානත්වයක් අපිට පේන්න තියෙන හැමතැන. එක එකන ගත ජාන අනුව, ඒ ජාන අනුව ඊට පස්සේ ගත මේ කෑම බීම අනුව එක එක විදිහට ආවා. අපි භව රූප කියලන්නේ ඒව අනුව එහෙම. ඒ එතකොට දැන් චිත්ත භාවයේ චිත් විඥාන භාවයේ පහු කරගෙන ගිහිල්ලා තමයි චිත්ත භාවයේ තියෙන්නේ. ඒ විඥාන ඊට පස්සේ විඥාන කියන එක මතු කරලා දෙන්න හයක් බුදුහාමුදුරු කිව්වා මේක කොහොමද එන්නේ කියලා. චක්කු සෝත ගාන දිවහ කායමනි කියලා. ඒ ටිකක් තියෙනවා. මත්විවිමතුයි මට දැනෙනවා ඒකට. හඳුනා ගැනීම ඔක්කොම කරන්නේ. එතකොට ඒ විඥාණයට දැන් ඔන්න උක්කට ඉගෙන ගත්ත ඒවා මතකනම් අර මොඳ චිත්ත වීති කියන જાති. එතකොට ඒ භවංග චිත්ත කියනක භවංග භවංගේ චලන භංග උපච්ඡේද ඊට ප්‍රසන්තීන බොත්තපන ජවන ජවන් ජවන් කියලා ඒ වගේ ඒවා තියෙනවා. ආයතිත් භවංගට යනවා. අපි දැන් භවංගි කියන එක දැන් ගත්තු පබස්සර තත්ත්වයේ හිට මේ දැන මතක් කරගන්න විතරයි කියන්නේ. තීරියක් හදාගෙන අද දෘෂ්ටි 63න් ඒ එකට අහුවෙන්න ඕනේ අප. හොඳද? ඒකේ එන ඉමෝෂන් ටික මට දැනෙන්නේ චිත්ත භාවයත් එක්ක ගිහිල්ලා. ඒකෙන් තමයි මට දැනෙන්නේ ඒක අර අර අභිජ්ජා කායගන්ත කියලා අපි ඉගෙන ගන්නෙ. ඒ කායගන්ත කියලා කියන්නේ දැන් මම පාවිච්චි නිසා නාම රූපත් ඒක එනකොටම දැන් රාගයේ එනකොටම මට දැනෙන දේවල් තියෙන විස්ක රාගයේ වගේ දෙයක් ආවා. ද්වේෂයේ එනකොටම මට දැනෙන ගතියක් තියෙනවා. බලගින්නක් එනකොටම මට කන්ට මොනවද ඕනේ කියන එකත් එක්ක එනවා. එක එක පුරුද්දන්. දැන් තෝස්පාංගත් කාල හරියන්නේ මට සම්බුලයක් තියෙනවා. නැත්නම් මිරිසට මොනවද කන්ට නැත්තම් මිරිස් නැතුව මොන හරි කාණ්ඩ. ඒක අගයක් දීලා ඒතෝට. දැන් හොන්දරේ කෙහෙල් ගෙඩියක් කනවට වඩා වෙනස් විදිහට මම කෙහෙල් ගෙඩිය කන්නේ පොටෑසියම් ගන්න හිතලා ඒක අවශ්‍ය ජාති ගැන හිතලා. ඒ වගේ. ඒ අර අභිජ්ජා කායගන්තත් කියන්නේ. ඒ වගේ ඒක හරියට ගිනියන්න බැරි වෙන හින්දා ඒකට විරෝධයක් එනවා නම් පටිගේනවා ඒක. ඒ ඔක්කොමට චිත්ත භාවයත් එක්ක දැනෙනවා එතකොට. දැන් එතකොට බුදුහාමර කියන්නේ පොදු චිත්ත භාවය කියන එක පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්කිලේසේ උපක්කිලිත්තං. පස්සේ එකතු කරගත්තේ පස්සේ Tamanට යා කරගත්තේ පස්සේ රෙන්ටකට ගත්ත ජාති තියෙනවා. තියාගන්න හොඳයි කියලා ගත්ත ජාති තියෙනවා. ඒවා විසින් කිල්ටු කරලා තියෙන්නේ මෙන්තම් අප විස්තර කරන ලබ තියෙනවා. පබස්සර මිදම් බික්ක විචිත්තං චන්තකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ විප්පමුත්තං. ආගන්තුක උපක්ඛිලේස වලින් විප්පමුත්ත වෙන්නේ ඒ සිතමයි. එතකොට දැන් මෙතෙන්දි ඒක ස්ථාවර එක දෙයක් කියලා අර මේ අදහස් කෙනවා නම් ඒ ගැන හිතන්න වෙන. මොකද ඒක සංඥාවක් විතරයි. දැන් නානත්කාය නානත් සංඥාන් කොට මට හිත එහෙම කවුරු හරි කියනවා නම් පුදුම දැනුමකින් කියන්න ඕනේ කියලා මට නම් කවුරු එහෙම අහලා නැහැ එහෙම කියනවාද කියලා මම ඉතින් ඇඩි අසුරන්න නැති නිසා වෙන්න ඇති. ඒවා දැන් ධානික தත්ත්වෙට දැන් අර මොනවද කියන්නේ අර ධ්‍යාන හතරවෙනි ධ්‍යානෙන් පස්සේ ගිහිල්ලා රූප සංඥා අයින් කළා පටිඝ සංඥා මනසිකාර කරලා ඒ කියන්නේ නාම රූප වල තියෙන ගුරුසු භවෙන් එහා ගිහිල්ලා ඒ නානත් සංඥා අමනසිකාරයෙන් එන එකට කියනවා ඒ නානත් සංඥා. එතකොට ඒ සත්ත්‍ය කාය වගේ වෙනකොට නානත්ත්‍ය කාය අනානත්ත්‍ය සංඥා තියෙන තු ඉන්නවා. ඒකත්ත්‍ය කාය ඒකත්ත්‍ය සංඥා තියෙන තු තියෙනවා. මම දන්නේ හැටියට. ඒවා අපිට ගුරු දැනට වචනේට පමණක් ගෝචර වෙන જાති. දැන් එතකොට විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන වගේ වෙනකොට එකම එතකොට නානත් සංඥා නානත්තේ පටිඝ සංඥා රූප සංඥා පහු කරගෙන ගියාම තියෙන්නේ එකම தත්වයක් තමයි ඊට පස්සේ. ඒකයි ඒක අරූප தත්වයක් කියලා කියන්නේ. මේවා එතකොට දැනට අපිට මතක තියාගන්න ඕන මේ මෙටෆිසික්ස් අපිට කියලා. නමුත් හිතාගන්න පුළුවන් වෙනවා දැන් තියෙන தත්තේ දැන් තියෙන පංච උපාදාන ඛණ්ඩේ මට හීන්සිරි කාන්දුවේ නැහැටි බැලුවොත් එහෙම මම ඒකට මම ගාව ගන්න හැටි බැලුවොත් එහෙම මට තේරෙනවා අර ශූන්‍යතාවයෙන් තමයි ඊට පස්සේ ඒක සිද්ධ වෙන්නේ කියලා. මෙතන ශූන්‍යතාවයේ කිවි අර නිසත්තෝ නිජීව ශූන්‍යෝ කියන එකම නෙවෙයි. දැන් කිසිවක් භවයේ ඉඳලා මං කිසිවක් හදා ගන්නවා කිංචනයක් හදා ගන්නවා කිව්ව එකයි. එතකොට මා හිතන පොදු සමාජයේ මේ නානත්කාය නානත් සංඥා කියලා කියවනම් අර විවිධ ලෝකේ විවිධයි ලෝකේ විසමයි කියන වචන වෙන්න තේ කියනු ඇත්ති කියලා මට හිතෙන්නේ ඒක වෙන්න ති. එතනින් මතක් කරන්න මෙච්චර ගැඹුරක් ගැන හොයලා කියනවන වෙන්නේතිල් මට හිතෙන්නේ මං අද තමයි ඒ ගැන ඇහුවේ ඇත්තෙන්. මං සමාජය සුර නැති නිසා වෙන්න ඇති. ඒ කියන සමා වෙන්න. මේ එතකොට ඒ අපි ඊළඟ දවසේ ඒ ඔය සත්කාය ඒ හත් ඒ නව සත් උප්පත්තිකම ගැනනොත් අපි ටිකක් ඉගෙන ගන්න බං සූත්‍රයක් අතර තෝරාගත්තේ නැත්නම් අප්‍රජාන්ත මහත්තයම කියන්න පුළුවන් ඊට පස්සේ ඊළඟ දවස් අපි මේ සූත්‍රේ සාකච්ඡා කරනවා. ඒකට අපිට ගැඹුරට ඒකින් යන්නත් පුළුවන්. සම්මා සම්බුද්ධ සරණයි අනිත් කල්යාණ මිත්‍රොත් අපිට දහම් කරුණු එකතු කරන්න. එවන් තමයි සත්‍යතුමනි. ඇත්තට මට මතක් වෙච්ච එකක් සත්‍යතුමනි මේ අර දෘෂ්ටි ගන්නකොට 62ක් වගේ බ්‍රහ්මජාල සූත්‍රේ 62ක් වගේ මතකයක් තියෙනවා මම වැරදි වෙන්න පුළුවන්. ඒකට කෙටි පිටුවක් දෙන්න පුළුවන් සත්‍යතුමනි. ඔව් ඒක 62යි කියලා තියෙන්නේ. ඒකේ තියෙන අනිවාර්යෙන් 62යි. දෙසත් මිත්‍යා දෘෂ්ටිනේ. ඉතින් මේකෙත් වෙන කොහෙවත් මේකෙත් නෑ අර්ථ කතාව එකතු කළා නම් සක්කාය දිට්ඨි එකතු කළා කියන්නේ. ආ සක්කාය 63ක්. ඔව් එකතු කළා මේ 63ක් හදාගත්තයි කියලා. ඉතින් අපි ඒක දන්නේ දැන් හැබැයි ඉතින් sabiye දැනගෙන ඉඳ ඇති ඔක්කො මොකද යා හැම සාස්ත්‍රයක් නැසුරු කළානේ ගිහිල්ලා ඇහුවානේ ඔක්කොගෙම. මේ නිසා ඒ ගැන හොඳට දැනගෙන තියෙන්න ඇති, අපිට කියන්න බෑ, දන්නේ නැහැ කියලා. බ්‍රහ්මජාල සූත්‍රය නොදැන ගත්තත් ඒ කාලේ තිබිච්ච ඒවා එයා කිව්වේ බුදුහාමුදුරුත් ඉතින් ඒ කාලේ තිබිච්ච ජාතිනේ කිව්වේ. ඒ නිසා බුදු සරණයි. හොඳයි, කල්‍යාණ මිත්‍රයෙක් ඉන්න පුළුවන්. මම ගෞරවයෙන් යොමු වෙනම් ශ්‍රීමති මහත්මිය, ඔබ නිහිත පෙරවන්. පෙරවන් සරණයි, පෙරවන් සරණයි සත්‍යීතුමා. ඔබතුමාට නමස්කාර පූර්වකව පින් පුණ්‍යානුමෝදනා කරනවා. ඇත්තටම මගේ හිත වැඩිපුරම ගියේ බුදු ගුණ කෙරෙහි. ඉතින් මම වචනයක් ගානේ එක මෙනෙහි කර කර තමයි මම දිගටම මේ ධර්මදේශනාවට සවන් දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ තව දුරටත් දිගෑරලා කීනාස්ත්‍රයන් වහන්සේ විදිහට දුක් කෙලවර කර උත්සමයක් විදිහට විශාල ප්‍රඥාවක් ඇති ඒ ආදී වශයෙන් කියලා උපදී දුරු කර සුවඳවත් සුදුනෙලුමක් වගේ වතුරේ මිශ්‍ර නොවී ඉන්නවා, පිම්පව්වල ගෑවෙන්නේ නැහැ කියලා ඒ ආකාරයට ඇත්තටම බුදු ගුණ ඔස්සේ තමයි මගේ හිත ගියේ. ඉතින් මට ඒ තරම් මේ වෙන පැත්තකට අහන්න දෙයක් හෝ කියන්න දෙයක් නැහැ. මම පොඩි දෙයක් කියන්නම්, ඒක ගැන ඔබතුමන්ලා සොයලා බලන්න කියලා මම කියනවා. ඔය මේ නානත්තකාය නානත්ත සංඥා කියලා කියන එක සත්ත විඥානත්තිති කියලා විඥාණය පිහිටන තැන් හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නානත්තකාය නානත්ත සංඥා, නානත්තකාය ඒකත්ත සංඥා, ඒකත්තකාය නානත්ත සංඥා, ඒකත්තකාය ඒකත්ත සංඥා, ආකාසානංචායතනෙ විඥානංචායතනෙ ආකින්චඤ්ඤායතනෙ කියලා. එතකොට නානත්තකාය නානත්ත සංඥා කියලා තියෙන්නේ මනුෂ්‍ය ලෝකයත් දිව්‍ය ලෝක හයත්. ඒ කියන්නේ ඒ අයගේ කයේ ස්වરૂපය නානත්තයි, නමුත් පටිසන්ධි විඥාණය ඒකත් නානත්තයි. විඥාන මං හිතන මට මතක විදිහට නමයක් වගේ තියෙනවා මනුෂ්‍ය ලෝකෙත් දිව්‍ය ලෝකෙත් උපදින අයගේ. ඒක නිසා ඒ අය එකතු වෙනවා නානත්තකාය නානත්ත සංඥා කියලා. ඊළඟට නානත්තකය ඒකත් සංඥා වෙනකොට බ්‍රහ්ම ලෝකයි අපායයි. එතකොට බ්‍රහ්ම ලෝකවල හැම වෙලේම ප්‍රපටිසන්ධි විඥාණය වෙන්නේ එක සංඥාවකින්. මොකද තමන්ගේ ගත්තු මේ ධානයේ සමා මේ තියෙන විදිහට තමයි ප්‍රතිසන්ධිය ගන්නේ. අපායට යන්නේත් අර සම්තිරණ සිතෙන් අකුසල සහගත. අන්න ඒ විදිහට තමයි බෙදලා තියෙන්නේ. ඕක ගැන තියෙනවා විස්තරයක් sadaham.net කියන නාව්‍යනේ අරියදම්ම ස්වාමීන් වහන්සේගේ වෙබ්සයිට් එකේ ලෝකවිදු වූ සුමේද වූ කියලා බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු බුදුගුණය මේ පැහැදිලි කරන දේශනාවක් තියෙනවා. අන්න ඒකෙන් තමයි ඕක මම ඉගෙන ගත්තේ. ඉතින් ඔබතුමන්ලා ඒක ගැන ගිහිල්ලා ඕනනම් අහලා දැනගන්න පුළුවන්. තෙරුවන් සරණයි. හොඳයි, බොම් පින්ගාස්කේමදී මාත්මේ තෙරුවන් සරණයි. හොඳයි, අපි යමුවෙමු ශාන්ති මහත්මිය. ශාන්ති මහත්මිය ඔබතුමී දවස්තාව කියන කතා කරන තෙරුවන් සරණයි. මම නිශ්ශබ්ද වහගෙන ඉන්නම්, හැම දිනටම පින් දීලා තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. ඔව්, මම හිතනවා අද ඉතාමත්ම අපේ මේ සූත්‍රයේ දිග සූත්‍රයක් සාකච්ඡා කරලා අවසානට පැමිණි අවස්ථාව අවසාන කොටස ඇත්තටම මතුනේ මම හිතනවා සබිය පරිද්වාජිකයාට අවබෝධ වුණා බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම හරහා ඒ ගුණයන් තමා තුළ පවතින නිසාම ඒ ගුණයන් ගැන කියනවා කියලා. හැමතැනම කිව්වේ රහත් සිතක, එහෙමත් නැත්නම් ඒ කෙලෙස් නැසූ සිතක தත්ත්වය තමයි පැහැදිලි කර කියලා හිතෙනවා ඒ ටික ඇහුවම. ඉතින් මම කැමති තවත් සල්ලාන මිත්‍රෙන්ගේ අදහස් දැනගන්න. අයිරින් මහත්මිය ඔබතුමීට ඒක කියන්න පුළුවන්ද? ඊළඟ සැරේ හොඳයි, අපස්සම් ඇති මායල් මහත්මිය එළවන්න. තිරුවන් සරණයි සීල දෙනාටම. සත්‍යදිත්තුමාට බොහොම පින්. ඇත්තෙන්ම මේ අර කලින් මහත්මිය කිව්වා වගේ බුදුගුණ තමයි මගේ හිතට වැඩිපුරම ගියේ. අපි දවස ගානේ බුදුගුණ කිව්වත් මේ වගේ හැංගීමෙන් කියන්න කවදා හරි හම්බෙනවා නම් කියන එක වගේ තමයි හිතුනේ. සත්‍යදිත්තුමා ඒක බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්න. අර එක දවසක් අර බික්කු බෝධි ඒ බෝධි කුමාරයාගේ ඒ සම්බන්ධයෙන් කියන කොටත් ඒ බුදු ගුණම තමයි මතුවෙලා හුඟක් වෙලාවට ඒ පැත්තට තමයි හිත යොමු වුනේ. තව පොඩි ප්‍රශ්නයක් සුළු ප්‍රශ්නයක් ඒ කියන්නේ අර ප්‍රභාස්වර චිත්තේ කියන තැනදී ඉතින් දැන් අපි මේ විඥානේ මායාවෙන් තමයි අපි සාමාන්‍යයෙන් දැනගන්නේ. නමුත් ඊට එහා ගිය ඒ කියන්නේ මේ සිදුවෙන සිදුවීම දැනගන්න ගතියද මේ ප්‍රභාස්වර චිත්තේ කියලා කියන්නේ කියලා ඒක දැනගන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. මම එහෙනම් විවෘත කරනවා කල්‍යාණ මිත්‍රෙන්ට කාට හරි යමක් එකතු කරන්න තියෙනවා නම් ඒක අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි සත්‍යජිතුමා. මට නිකන් හිතට ආපු අදහසක් අර මේ ආශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේදී අර සත් නමක් කන්දක් උඩට නැගලා ඉනිමඟ පෙරලලා ඒ ආකාරයට ගිහිල්ලා පස්සේ අපේ බුදුසසුනේදී අර ඉපදුණු ඔක්කුසාති කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ දාරුචීරිය උපාලි ගෘහපති කිය සබිය පිරිවැජි ඒ සබිය පිරිවැජිතුමාද මේ කතා කරේ කියලා අදහසක් ආවා. ඒ ගැන නිකන් සාමාන්‍ය කතන්දරය හැටියට ඒක තමයි අර ඉනිමකබ් බඳලා අනිත්‍යත් එක්ක සම්බන්ධ ඒ සමහර සත්‍ය අවබෝධය කරගත්තා ඒ කෙනෙකුට බැරිුණා කියන එක නම් තමයි මේ කතන්දරේ හැටියට පුසල්නායි. හොඳයි සත්‍යසමනි මම ඔබතුමාට යොමු වෙන්නම් විශේෂයෙන්ම මානෙල් මහත්මයා අහපු ප්‍රශ්නෙට අර දෙතෙන්දි මටත් තේතුනේ දැන් ඒ ගැන හිතන්න ඕන කාරණා නැත්තම් දිස්ත්‍රික්කයට වැටෙන එක එක්කන ග්‍රහණය කරගන්න වෙන විදියකට නිසා දැන් ඕකේ අර රසවත්ම භාවය ආවේ දැන් චිත්ත කියන එක තමයි අපි හිතමු දැන් අපි හෙල විද්‍යට අපි කවුරුත් වැඩිලා ඉන්නේ ඒ කියන්නේ ඒ සංස්කෘතිය අපිට දුන්නා හදලා තියෙන මෝල්ඩ් එකේ ඒ විදිහයි. එතකොට දැන් අපි අර ඉංග්‍රීසියට දැම්මත් කොන්ෂස්නස් කියනකොට අපි කියන්නේ අර විඥානයේ ගලයි කොන්ෂස්නස් වගේ. ඒකෙන් එහාට කා ඩිංගක් ඒ වචනේ අපි ඩිංගක් දැනට මකලා දාලා යන්තන යන්තමට මම සතිමත් වෙනකොට දැන් අපි සති චෛතසිකය කියලා කියනවා. ඒ සති චෛතසිකයේ තියෙන ක්‍රියාකාරීත්වය මොකක්ද? මං කැමති නෑ ඒකට සති චෛතසිකය කියලා කියන්න මෙතෙන්. මේ සතිමත් භාවයේ කියන එක දඟල දඟල ක්‍රියාත්මක කර මට රසයක් දෙන එක නෙවෙයි. ඒක ආලෝකවත් තියෙනවා. ඒ සතිය කියන ඉදිරියේ තව සතියේ තම අනිත්‍ය දිගරින්ද පටංගන් සති භාවය කියන එක ඔකට අර මේ අපි අර ජර්මන් හාම්බු අර ඉදන්සස්සු අයුන්හන්ස් අසුයි නෙවියනු අයිදකු 94 නැන්සේ අපත්තුනි උන්වහන්සේ කියපු වචන තමයි මේ බයා ඇටෙන්ෂන් කියන වචන නිර්වස් සතිය කියලා පාවිච්චි කරනවා. මානසිකාරයෙන් තොරව තියෙන තත්ත්වය. ඒක තමයි චිත්ත භාවය කියලා හිතාගන්න. දැනට. මේ අදහස් මතයක් හැටියට ගන්නත් එපා හොඳද? මොකද ඒකට ගියොත් එහෙම දැන් අලුත් තාලෙට තියෙන අර යුනිවර්සල් කොන්ෂස්නස් කියලා මේක යුනිවර්සල් කරන්න හදනවා. රස ඒකත් සංඥා වගේ දෙයක් වෙන්න පටන් ගන්නයි කියලා බය හිතෙනවා. එතකොට ඒක එහෙම තියලා දැන් බුදුහාඳුරු දැන් අර අංගුත්ත නිකාය අර අබස්සර සිත කියන එකේ දෙවෙනි කොටසට ගියොත් එහෙම පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකෙහි උපක්ඛිලේසේහි විප්පමුත්තං කියන්නේ. ඒ ආගන්තුක කියන්නේ පස්සේ ඇඳිලා හිමීට තමන් වෙතට ලං වෙන එන. දුරවල් ඇලසි වුණාමනේ ආගන්තුකෙන් ඒ වගේ. ඉන්විටේෂන් කරපු අය ඉන්නවා අනින්න අයටයි. කොහොමද එන්නේ? ඔහා ඒ වගේ අය නැවිත් නොකිලිටි වෙන සවිඥානිකවක් තියෙනවා. ඒ වචනේ ඇත්තට හොඳ නෑ. හැබැයි මේකට අටගහනික හරිය හොඳ තැනක් මෙතන කියලා මට හිතෙන්නේ. ඒ චිත් භාවයේ, ඒ චිත්ත භාවයේ තම පසුබිමේ තියෙන්නේ. හැබැයි සබ්බේ ධම්ම අනාත්තා කියන එකේ ඒ දැනුම වගේම යවෝදෙන්න ඕන. මොකද අනාත්ත දෙයක් හැටි ඒ අත් දෙයක් හැටි සලකා ගන්න එපා. ඒක ෆිනොමිනා කරගන්න එපා. දැන් ලෝක මොනම දෙයක් හරි සිද්ධ වෙනකොට ඒක එන්න කලින් මම කියන එක නම් මෙතන ඉන්න එපා. ඒ මම හදාගත්ත මම කෙනෙක් නේ. මම ඒ මමක් නේ. ඒ මායාමයේ මම අයින් කරලා දානකොට ඒ පහත එන්නේ නැතු වෙන. අර සත්‍ය සූත්‍රයේ කිව්වා සාධ සංයුක්ත රූපේ අභිනන්දනේ අභිවදනේ අජ්ජෝසන ඒ තුන අපි දන්නවා. වින්දන අභිනන්දන අභිවදන අජ්ජෝසන නැහැ. අර 20ක් දැනගෙන තියෙනවා අපි දැන් හොඳටම. ඒවාගෙන් තොර වෙන්න ඕනේ. සංඥා ඒ කියන මතක අභිනන්දන අභිවදන අජ්ජෝසන නැතුව තියෙනවා. සංස්කරණ මම හදාගෙන جاتے තියෙන මට පුදුම හැකියාවක් තියෙන මගේ මනෝ විඤ්ඤාණය මේ හදන්ත එක එක වර්ගයෙන් හද දෙන්න පුළුවන් සිටිවිලි වර්ග. ඒව අභිනන්දනේ අභිවදනේ අජ්ජෝසානේ නොකර මේ දැනෙන ගතිය මම ඉන්නවා කියලා දැනෙනවානේ. ඒක අර සද්භාවය වෙන නැත්තම් චිත්තභාවයේ සතිමත් භාවයේ නෙමෙයි එතන තියෙන්නේ. ඒක කොහෙන් හරි ආන්දල දෙන්න කැමති සම්බන්ධ කරන්න කැමති විඥාන හයත හරි නැත්නම් සංඥා වේදනා සංඥා චේතන ඒවට කිත් කොහෙන් හරි ඒවට කියලා. එහෙම නැතුව පවත්වන මේ සැබෑ අවදිමත් බව සතිමත් බව නොතෝරන සති කිසිද තෝරන්නේ. ඒක තමයි පබස්සර චිත්ත භාවය වෙන්නේ කියලා දැනට මං හිතන්නේ. මොකද බොහොම පින් සතුටු දෝනි. ඔතඩින්ගක් එකට කියන්න තව තැනකට ඉන්න පුළුවන්. දැන් අර සූත්‍රවල සත්‍යාබෝධය කරගත් එක්කනො ඇත්තෝ ඒ ආශ්‍රවයන්ගෙන් චිත්තේ විමුක්ත වෙනවා කියන එක කියන්නේ හැබැයි ඒකත් හොයන් ඕ හොඳ තැනක් ඒක. බුදුසරණයි මේක අදහසක් ඇටියට මතයක් ඇටියට ගන්නතු ඩිංග ආස්වාස ප්‍රස්වාසත් එක්ක බලලා විපස්සනා කරනවා කියන්නේ තමයි ධම්ම විචයත් එක්ක කියලා. බුදුසරණයි තුන් ප්‍රශ්න ඇහුවාට සත්‍යාබෝධයට දිරිද උත්සන්නක තිබුණේ අතන මේකෙන්දී කිතිච්ච දෙයක් තමයි දැන් පබස්තර මිදන් වික්‍රේ චිත්තං ආගන්තුකේ උපක්කේසේ උපක්කේ පොත්තේ පොත්තේ කියනකොට ස්වාමීන් එතනදී ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම රහතන් වහන්සේ කෙනෙක් අපි හිතුවොත් එහෙම අවස්තර චිත්තයක් තියෙන්නේ කියලා එතනට කොහොමත් ආගන්තුක උපක්ලිස වලින් ඒක උපක්ලිස කිලිටු වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. ඒකත් ඇත්තටම මේක සාමාන්‍ය සිතක ස්වභාවය ඇත්තටම ඒ විදිහට ඒ කියන්නේ සිත කියන එක ස්වභාස්වරයි. නමුත් ඒකට එන බාහිරින් එන ලෝභ දෝෂ මෝහ එකතු වෙලා එන තිකින් තමයි කිලිටු වෙන්නේ කියන අර්ථය තමයි මට තේරුනේ. මං පාදා කරන්න දෙතින්දි ඔබතුමාට කමක් නැනේ? කමක් නැද්ද? කමක් නැහැ සත්‍යද මේ ගමන්නේ. ඔව්. දැන් ඔන්න අපිට අම්මත්තක වෙන තැන මේක තදට ඔලුවට වැදුනේ මේ ගැන මේ ලොකු බොම් තුම් හා උගත් පිරිසක් එක්ක කතා කරනකොට අවුරුදු 30කට ඉහා විතර ඒකේ ඒ එතන හිටපු ඇත්ත පිළිගත්තෙම නැ බුදුහාම එහෙමත් කියලා තියෙනවා කියලා. මේක අපේ අති මගහැරෙන දෙයක්. ඒකයි මේ මතක් කරන්නේ. ඒක මේ එතනම අංගුත්නිකායේ තියෙන ඒකක නිපාතව කියපු තැනම පබස්සර එකේ දෙවෙනි එකේදී තියෙනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකෙහි උපක්ඛිලේසෙයි විපමුත්තං කියලා. දැන් නෙගටිව් පැත්ත ගන්න එක අපි නතර කරමු මේ ධර්ම සාකච්ඡාදී. පබස්සර මිදම් බික්කවේ චිත්තං චන්තකෝ තංචකෝ ආගන්තුකෙහි උපක්ඛිලේසෙයි විපමුත්තං. ඒ කියන්නේ මේ වෙද පැත්ත යනවා අහස හැමම තියෙනවා. හැබැයි දැන් අනන්තවකාශය කියන්නේ විඤ්ඤාණාචායතනෙ වගේ දෙයකටත් ආකාසානංචායතන දෙයකටවත් නිර්මාණය කරගන්නව නෙමෙයි ඒ தත්ත්වය. ඒක සංකේතයක් අපි ඉගෙන ගත්ත අපේ මේ අර චුක්කුසාතියත්තට ධර්මණ්ඩුවේදී වළම්මණ්ඩුවේදී කියන එක බුදුහාමුදුරුවෝ. ඉතින් අපි දන්නා නිසා ඒක සංකත මේතන් කියලා. එහෙම නැතුව තංචකෝ ආගන්තුකෙහි උපක්ලේශි විප්පමුත්තං කියන එක අපි වැඩි අවධානය යොමු කරමු. ඒකයි මට කියන්න දුන්න සමාවෙන්නේ එකට අනිත් කතා ඇඳුනාට. අන්න ඒ තරම් සම්පූර්ණ බොහොම පිං. ඔව් ඒක තමයි. ඒ මට හිතෙනවා ඒක ගැන හිතන්න අපිට අවස්ථාවක් ලබා දෙන්නා කියලා ඒ කරුණ මත කිරීමෙන්. හොඳයි. කල්යන මිත්‍රින්ට යොමු වෙන නම් තවදුරටත් අදහස් ප්‍රශ්න වලින් ඒක තියෙන්න පුළුවන්. චිත්‍රමත් ඔව් තෙරුවන් සරණයි සත්‍යජීතුමා. දැන් ඇත්තටම මගේ තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්නයි හිතේ තියෙන මේක අහන්නේ. දැන් සත්‍යජීතුමා භාවනාවකට වාඩි වෙලා යම් කිසි භාවනාවක් කරගෙන ඉන්නකොට දැන් උදාහරණයක් ගත්තොත් ආනාපාන සතිය ඉන්නකොට ආනාපාන සතිය ගෙවිලා හිතේ අරමුණක් නැති වගේ තැනක ඉන්න වෙලාවක එතන දැන් නීවරණ වලිනුත්තර වෙලා කිසිම අරමුණක් සංඥාවක් දෙයක් ඇහෙන්නේ නැතුව ඉන්න වෙලාවක තියෙන හිත ඒ හිත තියෙන්නේ භවංගයේද එතන පබස්තර හිතක්ද කියලා පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න සත්‍යවිතුමා. තෙරුවන් සරණ. සත්‍යවිතුමනි හා මං කතා කළා මයික්‍රෝෆෝන් එක. හරි. දැන් මේ භවංග සිත කියන එක තේලියක් දිගේ යවන්න නැතුව ගත්තොත් දැන් අපිට දැන් චිත්ත වීති අපි ධර්ම චන්ද්‍රිකාව එහෙම ඉගෙනගෙන තියෙන ඇත්තු ඉන්නවා නම් දන්නවා 17ක් යන්ත ඇඳලා තියෙනවා. උපාදිතිති භංග දා චූටි අකුරු දාලා ඒ විදිහට පේලියක් යන්නේ නැතුව මතක් වෙනවා නම් වරහන් පේලියකුයි අකුරු පේලියකුයි ඉලක්කම් 17කුයි ඇලියට ලයින් එකක් හැදියට මැවෙන්නේ නැත්තම් පමණ භවංගසිත පබස්සර සිත්ත කියලා හඳුනා ගන්නත් පුළුවන්. හැබැයි ලයින් එකක් හැටියට ගන්නත් වෙන්න ඕන. ඒ ගන්නෙම අපි සංඥාවක් එක්ක. එතන පුදුම තීක්ෂණ අවධියක් තියෙන්න වෙන. හැබැයි මේක එතරම්ම මේ අපට ළඟින්ම තියෙන දේ. අනිත් එකතු වෙච්ච හැම ආගන්තුක උපක්ඛිලේශ කියන જાතිම ආගන්තුක කිව්වේ මේ පස්සේ ගාව ගත්ති පොස් නැත්ත අලව ගත්ත මැග්නට් කෑලි. අර මැග්නට් තියෙන දැන් ෆ්‍රිජ් එකේ දාලා අලවලා ඒ වගේ මැග්නට් අලවගෙන තියෙන්නේ මේ අර පබස්සර චිත්තේ. ඒක ඇලවෙන්නේ නැහැ. ඒක නිසා මම හද ඒකත් එක්ක එකතු කරලා මම කෙනෙක් හදානේ. මම කෙනෙක් කෙනාට මැග්නට් අලවනවා. මේක තමයි මගේ ළඟම තියෙන දේ. ඒ නිසා තමයි නොපෙනෙන්නේ. ඒ ආස්වාස ප්‍රසවාසයත් එක්ක දැකල් දකින්නකොට ඔබතුමී කිව්වා වගේ ඕක හොඳම එකන අහන්න ඕක ධම්මජීවී ස්වාමීන් වහන්සේ. මේ මොකද ඒ කමටහන් සුද්ධ කිරීමක් ඇතිද මම මේ කියන්නේ ඒ ඒ ප්‍රශ්න අහපින් සාත්‍රය මිත්‍රෙක් ඇතියට. ඒ දැන් අපි ආස්වාස ප්‍රස්වාසත් එක්ක එනකොට දැන් අපි ටික වෙලාවක් වාරිලා අපි දැන් ඊට පස්සේ තේරෙනවා අනිත් කොම නිකන් නිකන් දේවල් කියලා. ඔළුව හරහා සිටිබිලිය නැහැටි අතීතයට යනවා තේරෙනවා ආයිත් උස්මයට ගන්නවා හිත කියනක තේරෙනවා. දැන් අර මේ දවස්වල ආනාපාන සතියේ නිතර කියනකොට ආයෙත් තමන් වෙතට හිත ගන්නවා කියන එකේ වැදගත්කමක් තියෙනවා කියන උන්වහන්සේ කියන උත්සාහ කරනවා. ඒ බොහොම වැදගත් කාරණා. ගන්ත මට උදව් කරන්නේ සතිය. ඒ සතිය ඇවිල්ලා නතර වෙන්න තැනක් තමයි අපි සතර සතිපට්ඨානයන් කිව්වේ. සතිය නතර කරගන්න මාත්‍රුකායි සතිය දියුණු කරගන්න මාත්‍රුකායේවා. ඔය ඔය හතරෙන් තොර වෙන විදිහකට සතිය පවත්වන්නත් බෑ. හැබැයි සතිය පැවැත්ීමේදී අර ගොරෝසු තත්ත්වයෙන් පහු ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ධම්මානුපස්සනාවට යන අන්තිමේදී. ඒතර අර සම්මා සති තත්ත්වයෙන් බුද්ධංග විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත වෙනවා. ඒ නිරෝධ නිසිත විරාග නිසිත සතිමත් භාවය රැඳෙන්න තැන තම භවංග වෙන්න ඕනේ. ඒක තමයි චිත්ත භාවය කියන්නේ. හැබැයි ඒ දැන් අර පේලියක් හැටියට නොගිහින් මේක ළඟම තියෙන දේ කියලා දැනගත්තොත් මේ දැනෙන ගතිය මට එන්ට ළඟයි කියලා තේරෙනවා. අනිත් ඒවා අර හලන්න පුළුවන් જાති කියලා මේ ගට්ස් එනවා, විරියක් එනවා, ලොකු උවමනාවක් උනන්දුවක් එනවා. ඒක හරිම වැදගත්. ඒ උනන්දු එන එක මොකද මේක යන්ත තනක් නෙවෙයි එන්ට තනක් කියලා දැන් මට තේරෙනවා. ඇතුලේ තියෙනවා විවේක තනක් එන්ට. ස්ටේෂන් එකක් තියෙනවා මට. එබ අත්ත සංඥාවට යන්න හොඳ නැත් අත්වාද උපාදාන. ඒකේ යන්නේ පහත් එක මිස වුණාම. අභිනන්දනය අභිවද්දිත අජ්ජෝසානේ කරාම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒකක්වත් වෙනස් නැහැනේ දැන් මෙලුවා මේ අපි ඔක්කොම කතා කරන જાති. සමානනේ මේ කෝගෙම තියෙන විදි සමාන ඥානවල වෙනසක් තියෙන එක එක විවිධ වර්ග ස්ත්‍රී භව පුරුෂ භව වෙනසක් නැත්නම් හැම එකක්ම සමානයි. මේ රූපයක් තියෙනවා අනිච්ච වූ අනිච්ච දුක්ඛ වේ වේදනා සංඥා සංකාර විඥානත්වයක් තියෙනවා. අර සංස්කරණේ තමයි වැදගත්කම තියෙන්නේ පුඤ්ඤාභි සංඛාරවල. දැනට ඒ කියන්නේ ලෝකෙට උදව් කරන්න පුළුවන්. ඒ එතෙන්ද එන්නේ බෝධිචිත්තයයි. බෝසත් සිතක් ඇති කරගන්න ඕන ඉස්සෙල්ලා. දයාව තියෙන්නටත් ඕන. එහෙම කළා අපිට පුළුවන් කරන්න බුදු සරණයි. දැයි මොකක්ද කප්පිටුනේ මම හිතන තවදුරටත් සත්‍ය කාල වේලාව තියෙන ධම් සම්මග් ගැන සාකච්ඡා කරන්න අද සාකච්ඡාවෙන් සත්තම් සමන් කියන ගැටවත් සත්තම් ගොන් කරන්නේ කල්යාණ මිත්‍රයෙක් එනකන් සත්‍යජීතුමා පොඩි වචනයක් මට පැහැදිලි කරලා දෙන්න කරුණාවෙන් බූරිපඤ්ඤ කියන වචනේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. දැතන බූරි කියන්නේ ප්‍රඥාවට නම. නමුත් බූරි කියන්නේ විශාල කියන අදහස තියෙනවා. බූරිපඤ්ඤ කියලා කියන්නේ බුදුජාන වහන්සේ කියන විශාල කියන බූරිපඤ්ඤ. ඉතින් අපි ඒ ප්‍රඥාව ගැන විස්තර කරන පටිසම්භිදා මාර්ග වගේ පොතකදී විග්‍රහ එතෙන්දී කියයි ඒ තෙරුන් වහන්සේලාගේ විස්තර කරනවා එක එක විදිහට. නමුත් බූරි කියලා කියන්නේ විශාල පෘතුල වූ පැතිරිච්ච වූ කියන එක. නමුත් බූරි කියන වචනේ තියෙනවා ඥානයේ කියන එක. මහත් වූ ඥානේ ඒ නිසා බූරි පඤ්ඤ කියලා කියනකොට ප්‍රතිරිච්ඡ නුවණ කියන එක. ඒ බූරි කියන වචනේ තියෙන ඥානෙ කියන එක. බූරි පඤ්ඤ කියනකොට කියන්නේ ප්‍රතිරිච්ඡ පුතුල වූ පුංචි නෝ ඥානයක් තියෙනවා කියන එක. බුදුසාරණයි. ඒ කියන්නේ ඇත්තින්ද ශ්‍රද්ධා අවුරුත්තේ බුදුහාරු හොඳට හිතලා බලන්න සමනේ ළඟට අපිට ඇහෙන්නේ නැතුව ගියා සතේ තුනේ දැන් සමා වෙන්න. දැන් කවුද සබිය එන්දත් අදිමදි කළා මේ ලාබාල සමනේ කියලා හිතලා. නමුත් ආරංචි වුණා යා හොඳ කෙනෙක් කවුරුත් පිළිගන්නවා හොඳයි කියලා. ඉතින් හිතලා වේලුවනේට ගියේ. ගිහලා හැම වෙලා ප්‍රශ්න ඉදිරිපත් කළා. ඉදිරිපත් කරනකොට අනිත් අය ඒ ප්‍රශ්නයක් නොවේ කියලා තෝව ප්‍රශ්න නෙවෙයි. දැන් සමහරට අපිට නොතේරෙන ප්‍රශ්නයක් ආවහම අපි වුණත් අප ළඟත් ඒ ගැටිය තියෙනවා. නැහැ කියන්න බෑ. අපි ප්‍රශ්න අහන්නව පුංචි තත්ත්වයට දාන එකේ ඒක උමුතු ප්‍රශ්නයක් කියලා. අන්නේ තත්ත්වයේ එයාට උත්තර හම්බුනේ බොහෝ ඇත්තන්ගේ. ඒ සූත්‍රය හැටියට කියන්නේ ඒ ටිකේ තන උත්යාද ඔක්කොම කතා කරන්න ඇති. ඉතින් ඇවිල්ලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ හැම එකටම බොහොම උතුම් ලෙස ඉතින් උන්වහන්සේගේ ඉදිරියේ එනවාම තවත් ඉතින් මෙයාට සතුටක්. උන්වහන්සේ ඔය ග්‍රේස් කියන එක දැනෙනවා උතුම් කෙනෙක් ළඟට ගියාම. ඉතින් ඒක මොනහරි කරුණාවෙන් ප්‍රඥාවෙන් විස්තර කරලා දුන්නාම ඉතින් එයාට තේරුණා බුරිපඤ්ඤෙක් කියන්න තියෙන වචනේ කිව්වේ. ඉතින් කියන්න තියෙන වචනේ ඉතින් පුදුමයි කියලා හිතනවා. සිද්ධාර්ථයන් වහන්සේ පුදුම වාසනාවන්ත බුදු සරණ. උත්තරණ සත්‍යතුනේ ඇත්තම දැන් අපි සමහල්ලවට අපේ කල්යාණ මිත්‍රයෝ වුණොත් ඒ වගේ මමත් සමහල්ලට යම් යම් වචන වල අත්‍යන්ත අත්‍යන්ත පැහැදිලි කර ගැනීමේ අර්ථයමුත් ඒ වගේම තම වචනයේ වෙන වෙන තේරුම් තැන් වලදී ඇසීම හේතුනොත් කාරණා දක්වනවා. එතකොට සමහරට හිතනවා මේ වචන වල පැත්තට තියෙන්න ඕනේ කළ යුතු දේ කළ යුතුයි නේද කියලා වගේ. නැත්නම් සතර සත්‍යපට්ඨානේ වඩනවා නම් ඒක තමයි කරන්න ඕනේ. මේ වගේ පැත්තෙන් අවශ්‍යතාවයක් නැහැ කියලා. නමුත් දැන් මේ සූත්‍රය හැටියට බලනකොට හිතා ධර්මය අවබෝධ කර ගැනීම සඳහා යම්කිසි විදිහක ගන්න වෙනවා නම් නිවර්ති අත්දැකීම් මේවා නිවර්ති සොයාගත් යුතු බවත් වගේ සඳහන් හිතෙනවා සත්‍යතුමනේ ඒ ගැන අදහසක් ගන්න පුළුවන් උග සමහර අය හිතනවා මේ අනවශ්‍ය දේවල් එක්ක ගැටෙනවද වචන වල ගැටෙනවද සමහර දැන් මන් දන්න උතුම් භාවනා මාර්ගයේ යන කෙනෙක් හිටියා. ඉතින් එතුමාගේ ඒ ගුරුවරයා උතුම් විතත්තදාති. නමුත් මෙයා පොත්වලට බොහොම ඇලුම් කරන හැමතිස්සෙම අරක කියලා තියෙනවා මේක කියලා තියෙනවා. ඒකෙන් අපි හැබැයි සමහර විට මේ ඇදෙනවා පස්සට ඇදෙනවා. ඒ නිසා ඒක හලන්නත් ඉගෙන ගන්න ඕන සමහරට. ඒ දැනුම හැලෙන්න අවස්ථාවක් එනවා. දැනුම හලන්න ඕන, concept හලන්නත් ඕන. concept එක හැබැයි graveyard එක ගන්න එක මතක තියාගන්න. හැරුණා ඒව මායාවක් කියලා තේරෙනවා ඒක. ඒව තැම්පත් කරලා මේ එතන stone එකක් හදන්න බෑ. එහෙම හදනවා අපි සමහරවිට. ඒ concept සමහරව මරුණාම බොරුමක් මායාවක් අතුරුදහන් වුණා වගේ සබම් පෙන බෝලයක් පිපිලා ගියා වගේ. ඒතර ගුරුතුමා සමහරව ඒ පොත් අරන් ගිහිල්ලා ඒක ඇලුම් කරන එතුමාට මේ අරයාගේ පොත් ගඟට විසි කියලා දාලා තියෙනවා. අරයාට හුස්ම ගන්නත් බැරිලා ගිහලා තියෙනවා. නමුත් ඊට පස්සේ ඒ එතන වාඩි වෙලා භාවනා කරලා තියෙනවා අදිගට. තව ස්ථානක් නැගිටින්නෙත් නැත්තේ. පොත් ගියේකට දුක. ඒතකොට දැන් ආයේ පොත් නැහෙනේ. දැන් වතුරේ ගිහිල්ලා ආයේ මට පීනන්න නෑ ගන්නත් බෑ. කඩින් ගන්නත් බෑ. දැන් මොනවද ඉතුරුනේ? අපි හිතමු දැන් අලුත් ග්‍රහලෝකත් නමයක් විස හොයාගත්තා කියනවනේ. එතකොට අපි හිතමු ජීවත් වෙන ලෝකයකට අපි ගියයි කියලා හැබැයි මේ අවුරුදු 700ක් විතර යනවලු කමන්න අපි ගියයි කියලා අපි හිතමු ඉමේජිනේෂන් එකෙන් ඒ අනතන උන අපි කට්ටිය මේ ඉන්න ධර්ම සාකච්ඡාව ඉන්න උගත්තු ටික ඔක්කොම ඉතින් මාතෝ පිටිපස්සේ සීට් එකේ ඉඳලා අපි යනවා ඔක්කොම. අපිට දැන් බුදු පිළිම නෑ. සිරිමා බෝධි නෑ. ත්‍රිපිටකේ නෑ. ස්කයිප් නෑ. දැන් මොකද කරන්නේ? දැන් කන බොන ජාති හදාගෙන මොන හරි හදන්නත් ඕනේ. හිතේනවත් දාන්න ඒව හදාගෙන දැන් අපි එහෙම ඉන්නවා. මෙතනින් අරන්ගේ සංඥා සංඛාරය දැන් ඒවත් නැහැ. දැන් අලුතෙන් මුකුත් නැහැ. තාම දන්න මැෂින් ඒවා මේවා. ටීවී නැහැ. සින්දු නැහැ. පරණේව ඔළු ඉතින් වැඩ කර සංඥා එයි. එච්චර දැන් අපි තුන් භාවනා කරනකොට මොකද වෙන්නේ දැන් අපි? ආයි කවුද පුතුවිට එන්න බැරි නේද? ඇයි දරුවෝ ආමුදුරුවරු සිරිමා බෝධිය බුද්ධ ගයාව රාජ්‍ය නගරේ ගිජ්ජ කෝට මුකුත් දැන් අපිට බෑ. ඒවා මේ ආලෝක වර්ෂ 400ක් විතර එහා මේ මානුෂ්‍ය පෘථිවිය කියන එක දැන් ඥාතිශාලෝ හිත් දේවතාවක්වත් හැටියට ආවුත් කියයි හා මොඩිය දැන් සතර සතිපට්ඨානෙට යන්නේ කියයි ඇත්තටම. ඉතින්නම් මනුෂ්‍ය ලෝකේ අපිට කියන්න පුළුවන් පිහිටි අර ඈත මනුෂ්‍ය ලෝකෙක එහෙ බුදුවරෙක් පහළ වෙලා හිටියා. යා මෙහෙම කිව්වා. ඒත් දැන් අපිට දුක තේරුම් ගන්නත් උපාදානස්කන්ධ පහක් තියෙනවා අපිට කරන්න තියෙන්නේ. ආස් දැන් පෑම් පැන්සල් මොකුත් නැහැ. අඳින්නත් බෑ දැන් ඉති. අපි දන්නේ තාම එක මැෂින් එකේ ඉන්නේ අපි තාම. දැන් මොකද කරන්නේ? අපි සත්‍ය අවබෝධය කරගන්නම් ප්‍රබස්සර සිත හොයාගන්න ඒක. ඒ වගේ වෙලාවකට නම් දැනුම කියන එක අයින් කරන්න ඕන. හැබැයි මේක වාසිය තියෙන්නේ මේක එක එකන අර මේ අර ගෝදත්ත සූත්‍රය කියවන්නකෝ බලන්න. මතකනේ ගෝදත්ත සූත්‍රය කොතනද තියෙන්නේ කියලා. ඒ අචිත්ත චිත්ත සංයුත්තේ චිත්ත චිත්ත ගහපති තම ඒ ගෝදත්ත හඳුර හම්බෙන්න යනවා. ඊට පස්සේ අහනවා මේ නානත් එක එක විදිහේ જાති තියෙනවා. මේකේ නානාභ්‍යන්ජනයි ඒක එක සංඥාවක්ද තියෙන නානත් සංඥාද කියලා. ඉතින් ඒ තොර චිත්ත ගහපති එතන මතකිට යන්නේ පැවිද්ද අහන්නේ ඒ ගියා එක විස්තර කරලා දෙනවා. එතකොට උතුම් භික්ෂුවක් වෙන්න ඕනේ වෙන්න. එයාගෙන් අහන්න. ඉතින් චිත්ත ගහපති ඒ ඔය මේ චේතුමුක්ති ටික තුඤ්ඤතා ඒවා ටික විස්තර කරලා දෙන අපමණ චේතුමුක්ති ආකින්චඤ්ඤා කියන්නේ ඇයි සමහර ඒවට ආකින්චඤ්ඤා නැත්නම් තාකින්ඤා කියනවා චින්තන නැති එකට ආකින්චඤ්ඤා විමුක්ති කියලා කියනවා. ඔන්න ඔය වගේ දැන් අපිට ওই පසුගිය සත්‍යයක සාකච්ඡා කරන එක එක එන අර්ථ කියනවා වගේ වුණාම ධම්ම මාර්ගයේ වෙනස් වෙන වගේ වෙනවා නම් මේ යොක් කියලා දෙන්නේ ඕනේවා. ඉන්සයිඩ් අපේ ඒ සම බෝධිසත්ත්ව සිත කිව්වේ ඒක තදට තියා දැඩිව තියා ගන්න ඕන. ඒසයික හොඳයි. ඒ නිසා දහම් දැනුම තියාගන්න එකයි දහම් දැනුම එක පොරබදන්න බොක්සින් ගහන්න එපා. ඒක පාවිච්චි කරන විතරයි. දැන් අර ගෙදර තියෙන කපන හැඳි බෙදෙන හැඳි කපන පිහි ගෑරු එහෙම දැන් ඇතිනේවා. අපි ඔය යන තැන් වල අරන් යන්නේ නැහනේ. ඔක්කොම ටික මේ හෑන්ඩ් බෑග් එකේ දාන බෑක්පැක් එකේ දාන කම්පියුටර් බෑග් එකේ ගෙනියන්නේ නැහනේ ඔක්කොම ජාති. කරවිල ගෙඩිය කපන්ඩුනහම් පිහේ ගන්නවා. ඔය හූ රණ්ඩුනහම හැන්ද ගන්නවා. කැරට්ටලි සුද්ධ කරන්නහම ඒක ගන්නවා. උයන්තුනහම කුකර් එක ගන්න රයිස් කුකර් එක හැඳි ගන්නතුනහම ලොකු ලී හැඳ ගන්න. ඒ වගේ මේක බලනකොට තමන්ට තේරෙනවා නම් ඇලෙනවා කියලා මේක මම මේ ඇලීමක් නේද කරන්නේ මම මේ වංචාවක් නේද මෛත්‍රියේ මේ රාගේ නේද තියෙන්නේ කියලා අර දැන් වචනෙන් දැනගෙන තිව්වහම ඉක්මනින් ඒ සංඥා මට එනවා සිග්නල් එක ඉක්මන් වෙනවා. සිග්නල් එක ඉක්මන් වෙනවා. ඒකයි හා මේ කාමේනේ ඉන්නේ මෛත්‍රිය නෙවෙයිනේ බැඳීමනේ මේ තියෙන්නේ. මේ කරුණාවත් කියලා කිව්වට මෙතන ද්වේෂයක් තියෙනවානේ ඒ අනිත් අයට දුකටපත් කරපු අය ගැන. මගේ කරුණා ඔබ්ජෙක්ට් එකට ඒකත් හිතුවපු එක්කෙනා ගැන මට තියෙනවා මේ හේතඩ් එක ඇඟේ එක තරහවක් ඇවිල්ලා පටිගියක් ඇවිල්ලා. එතකොට ඒ වගේ මත් මේ තත්වයට ඒ වඩා මේ අඳ පුළුවන් අර කට්ටිය නොහිටියානම් අර අපි නවිත ආඝාතය කියන්නේ ඒවා ඒ වගේ ගැටෙන දේවල් අපට තේරෙනවා. එතකොට ඒවා වටිනාකම ඒකයි. එනිසා ධර්ම ඉගෙන ගන්න ඕන මොකද අර කෝකාලික ඇත්ත අර අලුත් පැවිදිච්ච ඇත්ත කට්ටිය එකතු කරන්නේ ගියාම ඉතින් ලොකු කරුණාවක් එතන මේ කට නෝන් යවන්න හදන්නේ කියලා. ඉතින් කෝ මහතරවරුන් ඇයි මේ ඇත්ත ගියේ නැත් ගත්තේ නැති කියලා බුදුහාම සැරින් ඇහුවා. සැරින් කියන්නේ සික්ලේගෙන හොයලා බැලුවා. තෙන්සා ඒකත් තියෙන්න ඕන. හැබැයි ඉතින් තමනුත් පරිස්සමින් ඒක පාවිච්චි කරන්න දැන් මේ මේක ධර්මයේ ගැඹුරු හුඟාදේ තියෙනවානේ. අවුරුදු 45ක් තිස්සේ කියපුවා. ඉතින් අපි හොයන්න එපා ටික ටික එක එක තැනම කිව්වා නෙවෙයි එක එක පුජ්‍යලයන්ට කිව්වේ. ඒ නිසා හොයලා බලන්නේ කොහොමදයි එක එක විදිහට තියෙනවා කියලා. වචන වෙනස් සංකම් තියෙනවා. අදහස් සමානයි. සමහර තැන්වල වෙනස් විදිහකට තියෙන පුජ්‍යල භාවය වෙනස වෙන්න ඇති. උන්වහන්සේ එයා ගැන දැනගෙන කියනවනේ එයාට. ඒ නිසා බුදු සරණයි. විශ්වමෙත්තුත් මම බොහොම පිං. තවත් කල්යාණ මිත්‍රින්ට අවස්ථාවක් තියෙනවා ප්‍රශ්නකින් හෝ අදහසකින් කපෙන්න. පුළුවන්. පිරුවන් සරණයි සක්තිපීතුමා. මට පොඩ්ඩක් තව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අර ඔබතුමා ප්‍රකාශ කරා ප්‍රභාස්වර සිත හරියට අහස වගේ වලාකුළු එනවා ඊට පස්සේ යනවා, නමුත් අහස එහෙම්මම තියනවා කියලා. ඒක මොන වගේ ස්වභාවයක්ද කියන එක ගැන තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පෙරුවන් සරණයි. බුද්ධසරණයි. අහස ස්වභාවයේ මොකද්ද? අවකාශයේ ස්වභාවය මොකද්ද? අපිට තියෙන මේ අහසේ තියෙනවනේ, මිස්සරා තියෙනවනේ, අත හොල්ලන්න පුළුවන්. ඒකද අපි ස්පේස් එක කියලා කියන්නේ. ඒකේ ස්වභාවය මොකක් වගේ දෙහිතෙන්නේ මට? වචන වලින් කියන්න පුළුවන්. ඔබ්ජෙක්ට්ලස් කියන එක විතරයි අපිට කියන්න පුළුවන් ඉන්නේ. නොකිසිවක් කිසියක ගෑවිලා නැහැ කියන එක විතරයි. දැන් සාරිපුත්තයන් වහන්සේ ශරීරය ගැන කියනකොට දැන් කියනවා නොඑක ලී දඬු එකතු කරලා අවකාශ අහුරුපු තැනකට ගියේ කියලා කියනවා. ඒක ශාරීරික කියන්නේ කියලා. එතකොට ශරීරය කියන එක දැන් අපි concept දන්නේ හින්දා මේ time and space එකේ යන දෙයක් විතරයි. මනුත් time and space වල යන්නේ. ඒක වැදගත්. ඒක තියෙන්නේ exist පවතින්නේ time and space එකේ. කාශේ කියන එක. එතකොට දැන් අපි ඉස්සරහා දැන් අපි කවුරුත් ඉන්නේ කොම්පියුටරයක් ඉස්සරහානේ. එතකොට දැන් මේ කොම්පියුටරේ ඒ මොනිටර් එක සමන් වාඩිවි ඉන්නේ ෆොටෝ අතර තියෙන අඩි 7-3ක් විතර වෙනසක්. දැන් මේ කොම්පියුටරේ මොනිටරයයි මගේ නහයයි අතරේ කිසිවක් දැනෙත නැහැ. ඉතින් අවකාශය. මම ඒක කොහොමද විස්තර කරන්නේ? මං කාට හරි විස්තර කරද්දී මම මේ හදන්නේ විස්තර කරන්නදනේ. සංඥාවක් ගන්න වෙනවා එතකොට. හොඳ අපිට දැන් ඇස් නැත්තම් කොහොමද මං ඒක විස්තර කරලා දෙන්නේ? අනේ ඒක ගැන හිතලා එතකොට ඔක්කට හොඳ දේ තමයි නොකිසිවක් නැත්තම් ශූන්‍යතාව කියන එක. හැබැයි දැන් මෙතන භෞතික අවකාශය ගන්න දැන් මෙතෙන්දි ඒ අපි දැන් ওই කතා කරන්නේ මේ භෞත ඒකට ওই පැරණි භාෂාවේ කියන භූතාවකාශය කියලා. අර භූත කියලා අපි කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ තියෙන අර විඥාන ධාතු එකක් තේනවනේ. එතකොට ඒක භූතාවකාශය. ඒක නෙවෙයි මනුවල නැත්නම් චිත්ත භාවයේ තියෙන අවකාශාත්මක භාව. දැන් විඥානං ඡායතනේ නැත්නම් ආකාශානං ඡායතනේ කියනකොට කියන්නේ එතන නේතොට. ඒක මේ අර ඔබ්ජෙක්ට්ලස් ස්පේස් කියන එක නෙවෙයි එතන. අර එතන පර්සම්ලස් එක්කුත් වෙනවා. එතකොට සංඥා විරහිත භාවයකුත් වෙනවා. එතකොට එයා හඳුන්වා දෙන්න බෑ මේ අහවලාද කියලා. ඒ හඳුන්වා දෙන්න හැදුවොත් එතෙන්දී අර සබ්බේ ධම්මානත්තා කියපු තථාගත වචනෙන් පිටපැනලා ඉන්නම්. අපි හදන කන්සෙප්ට් එකක් එතන කොට ගහන්න එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි දැන් දැනට අපි ධම්ම වචනානුව එක ඩිංගක් තේරුම් අරගෙන ශරීරයේ පවතින උදව් කරන ආස්වාස ප්‍රස්වාසයක් එක්ක ගිහිල්ලා මනෝ කියන එකට සිතිවිලි එන හැටි, රාග ద్వේස එන හැටි, ඊර්ෂ්‍යා එන හැටි, ඊට පස්සේ ඒවා පිටපලන හැටි, ඇතුලේ දඟලන හැටි වගේ තේරුම් ගත්තහම ඒව ඇවිල්ලා ගියපු දේවල් කියලා තේනවා. ඒකයි කියවර ඒක තේරෙනවා උපාදයක් සහ නිරෝධයක් තිබිච්ච සම්භවයක් සහ නිරෝධයක් තිබිච්ච ජාති කියලා. නමුත් සතිය කියන එකට තේරෙනවා ඔන්න මේ දැන් රාග තිබුණා, දැන් සද්ධා තිබුණා, දැන් දේශ තියෙනවා, දැන් කරුණා තියෙනවා, දැන් ආයි රාග තියෙනවා, දැන් කම්මැලි හිතන අරතිය තියෙනවා, දැන් විතක්ක තියෙනවා, දැන් තීන මිද්දේනවා කියලා තමන්ට තේරෙන ගැති තියෙනවා. චිත්ත ගති ඇවිල්ලා යන හැටි තේරෙනවා. අර සති ඉදිරියේ දී හැන. අනේ සතිභාවය. ඒ සතිභාවය තමයි අර චිත්ත භාවයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒතකොට මෙතෙන්දි. මෙතන සතිභාවය චිත්ත භාවයට පත් වුණා කියලා කියන්න එපා. ඒ කන්සෙප්ට් එකට නෙමෙයි මම මේ කියන්න හද තේරුම් ගන්න. ඒ අවකාශාත්මක බව, ඒ හිස් බව තමයි දැනට ඒක දැනට මං මේ කතා කරන එක්කනාගේ දත්තික දිව සත්‍තිජී නොවේිනම් ඒ වගේම ඔය අහ නැත්තන්ගේ දත්තික දිව නම් නැත්තම් මුළු ශිරුරම ඒ ඇත්තු නෙවෙයි. ඒ වගේම ඒ හරහා යන වින්දන ගැවෙන જાති මතක જાති මතක් වෙන જાති අඹගස් දෙල්ගස් මතක් වෙනවා, වතුර මතක් වෙනවා, පාවල් මතක් වෙනවා, ට්‍රැක්ටර් හෙලිකොප්ටර් මතක් වෙන, ඇඳුම් මතක් වෙන, සෙරප්පු මතක්. ඒ මතක් කිරින් જાතිත් නෙවෙයිනම් දැන් අර 20ටම යන්න ඕන. සක්කායි දිට්ඨි. ඒව ඔක්කොම අනිච්ච දුක්ඛතාවයේ තියෙනවා, අනත්තතාවයේ තියෙනවා. නමුත් අර සතිමත් භාවයේ කියන එක සති චෛතසිකේමත් නෙවෙයි හැබැයි. ඒ අවදිමත් බව ඉදිරි අර එක එක જાති ඇවිල්ලා යන හැටි තේරෙන නමුත් මේ සතිමත් භාවය ඒකේ තියෙනවා. හැබැයි එයාව අයිඩෙන්ටිෆයි කරන්න බෑ එයාට. මොකද එහෙම එකක් එන්නේ ඒක මායාව. ඒ අයිඩෙන්ටිෆයි කරන්න හදන කියන එකත් අනිච්ච වූ දිට්ඨි සහගත දෙයක් කියලා තේරෙනවා. අනිච්ච දුක්ඛ අනත්ත තුන කියලා පාලි වචනින් කියන්නේ ඒ තුනටම ඒක සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ කරන්න හදන දාති අනිච්ච දුක්ඛ අනත්ත වලටයි. හැබැයි ඒකත් එක්තරා නැලවෙන තුටිල්ලක් කරගන්න හොඳ නැහැ. ඒ පබස්සර චිත්තේ. ඒ නිසා තමයි කියන්නේ බුදුහාමුදුරුවෝ සබ්බං අතීති ආමේකවන්තෝ සබ්බං අතීති ආමේකවන්තෝ. හැබැයි ඇබ්සලූට් නෝ කියන එක නතින්ස් කියන එකේ වාසියක් තියෙනවා. මුකුත් හදා ගන්න හදන ඇබ්සලූට් යස් එක යස් එකක් තියෙනවා කියපුවාය. දර්ශන ඉතිහාසයේ බැලුවා මේ කට්ටිය ඔය මේ සුප්‍රීම් බීම් කෙනෙක් හදා ගන්න හදන ගතියක් තේරෙනවා. ඒකයි හොඳ නැත්තේ. එන්සා බුදුහාමුදුරුවෝ ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතු සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. ඒකට ඊට පස්සේ ගාව ගන්න යන චිත්ත භාවය කියන එක. ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතු. ඒ සබ්බ සංඛාර සමතේ කියන එක ලංකර ගැනීම සබ්බූපදි පටිනිස්සග්ගේ ලංකර ගැනීම කියන ඒවා එතෙන්ට එන්නේ නෑ. මොකද ඒ එතන ඒ අර අත් කියන මැග්නට් ෆීල්ඩ් එකක් විතර හදාගෙන නෑ. විසිකන් මැග්නට් පවර් එකක් විතරයි තියෙන්නේ. හැම ශරීර චලනයක් හැම මනෝ චලනයක්ම හැම ඉන්ද්‍රිය චලනයක්ම අනිච්ච. ඒකට කියපු මාර්ගය තමයි බුදුහාමුදුරේ සම්මා සම්බුද්දරේ හැටියට බුද්ධ කියලා කියන්නේ. ඒකයි තේරුම් ගත්තා තේරුම් ගන්නට කියලා දුන්නා. ඉතී මාර්ගයේ අනේක තමයි වාසිදායක වෙන්නේ. වචන වලින් කියනවට වඩා ගැඹුරුයි අමාරුයි කතා කරන්න ඔහුටමයි කියාගන්නේ. අපි කවුරුත් සම්ම කවුරුත් අපි එකම වන්දනා ගමනයක යන ඇත්ත හැටියට සම්මා සම්බුද්ධ සරණයි බුදු සරණයි බුදු සරණයි. උත්සන්නයි සත්‍යදෝනි මා හිතන්නේ ඒ පැහැදිලි කිරීම බොහෝ සෙයින් ප්‍රමාණවත් පුරා ඒ අවසාන ප්‍රශ්නයට. හොඳයි මං හිතන්නේ අද කාල වේලාව කරකවන්නත් අපි නවත්ත් ප්‍රශ්න තියෙන කාලයක් නැතුව වගේ ලැබෙන සතිය සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය වෙන සූත්‍රය මොන්තරවත් මහත්මයාගේ සාකච්ඡා කරලා දැන් නම් මං හිතලා බොහෝ සෙයින් සතුටුම යෝජනා ශ්‍රාස්ත්‍ය නිස්පත්නේ ජීවිතයේ තියෙන ඉස්තාවු සත්‍යලි වික්‍රීම සඳහා යමක් මත කරගමු කියලා ඒක ඉදිරියේදී සාකච්ඡා කරන දිමස්තරන්න. හොඳයි එහෙමනම් අදත් අපිට ඉතාමත්ම අනුකම්පාවෙන් අනුග්‍රහයක් දක්වස්සත් තියෙනවා. ඉතින් ඔබතුමාට අනේක ප්‍රමාණ වාරයක් පින්. එහෙමනම් අපි අද සාකච්ඡාව නිමා කිරීම සඳහා ඔබතුමාට නැවත වෙනවා සිටිනුයි සේවවත් නැයි. සම්මා සම්බුද්ධ සරණයි බුදු සරණයි. බොහෝම පින් කල්යාණ මිත්‍රුණාට මේ තථාගතයන් වහන්සේට ඒ වන්දනීය ආදරණීය ගෞරවණීය තථාගතයන් වහන්සේට මායාට කෘතඥතාපූර්වක විය යුතු යසෝදරාට සුද්ධෝදන රජතුමාට කෘතඥතාපූර්වක විය යුතු එතු විශාල කැපකිරීමක් කළා මුළු තුන් ලෝකයේ වෙනුවෙන් සිද්ධාත් ලෝකෙට පරිත්‍යාග කරලා සන්වහන්සේ නමස්කාර වේවා. සත්‍ය විඥානස්ත්‍ය සූත්‍රය ඒක කර්ම සහිත ඉගෙන ගන්නයි වෙන්නේ. ඒක මහායඤ්ඤ වර්ගයේ සත්‍ය විඥානස්ත්‍ය සූත්‍රේ තියෙනවා. සත්‍තක නිපාතේ අපි ඉගෙන ගන්න පුළුවන් නම් අපි හොඳට ඒක කතා කරමු. හැබැයි ඒක දැන්මක් සඳහා පවණයි. අපි පිටින් විට නාම රූප සහ පංච උපාදානස්කන්ධ වෙතටම එමු. මොකද අපිට අල්ලලා බලලා රස විඳින්න පුළුවන් මොඩකම තේරෙන තැන එතන නිසා බුදු සරණයි. අපේ සිත් පිරිසිදුයි පිරිසුදුයි නිර්මලයි පිරිසිදුයි කියන දැහැමි පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීම ඉඩ කඩ වැඩි. සහොඳ පැතුම් රසක් කරමු. දලුවත් මහත්මාගේ සිරුර නිරෝගී භාවය සඳහා අප කරන ලද සත්ත දයාමේ පුණ්‍ය චේතනාවන් උපනිශ්ශ සම්පතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ ජීවිතේ මේ භවයේ මේ සිරුර දරාගෙන සිටි මේනියන් කායික හා මානසික වශයෙන් සුපත්ව ලබත්තා. පියානන්ද පරම වූ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍රයක් හැටියට පිහිටීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා. දෛනික ජීවිතයේදී ඇතිවෙන කායික මානසික දුක් දුන්නස්කම් කටළු ඉදිරියේ යහපත් ඒවාට මුහුණ දෙන්නට සතිමත් භාවය ඇති වේවා. සසර වසන්තු උදාර ගති පැතිම් ඇති නිත්‍යන් මිතුරියන් පමණක් ඇස ලැබී අපේ ස්වේ සඳහා අප්‍රමාණ වූ ලෝක සත්වයනට යහපතක් මෙහෙයක් ධර්ම මෙහෙයක් සිදු කරන සඳහා